පෙර පංචශීලය සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ති ධම්මං සරණං ගච්ඡාමි. තතියං ති සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. සංසාර සාරෝග විනීතනිසම් සන්නීත සාතම් සුචිසාර දේසම් සන්දීරකං සොන්න තනුපලාසම් සංලාපදේසින් පනමේබිසාසම් සංසාභිගං කේවලමෝහනාසම් සන්නාහ කන්මාර රණේ විසේසම් සංසේවිතං දාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නාසිත පාපනාසම් සන්නාපදන්සිං හතගෝර පාසම් සංපාරගාමින් සුචිසාරවාසම් සංවාර සංගම් පනමේ රසාසම් සසර සැඩසායුර නවතා නිවන් වැද කතර නැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙන් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව දැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන වඳිනෙම් නිතිපතා පින් සරු මහා සංගන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාන් සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තං නමෝ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යෝ චේවස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සියෝ පස්සතෝ ධම්ම මුත්තමං ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්සරයි සැදහවත් වාසනාවන්ත පින්නතුනි ගොතටුව ශ්‍රී සෝම විහාරස්ථානයේහි සතිපදා සිදු කෙරෙන ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ධර්මදේශනාවට අහුම්කන් දීමටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ. පින්නතුනි අපේ සතර හුඟක් පින් කරපු අය. ඒ පින් කරපු බව තමයි අපේ මේ ජීවිත වලින් පේන්නේ. ඒ පින් අතරින් අපි ඉහළම පිනක ඉන්නවාය කියන කාරණය බලාගන්නේ කුමන ලක්ෂණයෙන්ද? අපි සතරම් වස්තින් ගල මනුසාත්ම භාවයක් ලබා ගත්තා, හොඳ ලස්සන රූප සම්පත්තිය ලබා ගත්තා, හොඳ අධ්‍යාපනයක් හොඳ මෞදේමාපියන් මේ හොඟාත් දේවල් අපේ ජීවිතේ ලබාගෙන තියෙන්නේ. ඒ ලැබපු දේවල් අතුරින් අපේ තින අපේ කුසලය ඉහළම මට්ටමක තියෙනවාය කියලා අපි බලාගන්න සංකේතය මොකද්ද? ලක්ෂණය මොකද්ද? බෞද්ධ වීම. ඔව්. ධර්මයේ නැඹුරු වීම බොහොම හොඳයි. වෙනත් උත්තර තියෙනවද? අපි උපතින් බෞද්ධයෙකුන වුණා කියලා විතරක් අපි වාසනාවන්තද? අපි ධර්මයට නැඹුරුනා කියලා අපි කොහොමද කියන්නේ? ධර්ම ශ්‍රවණයට බොහොම හොඳයි. ඒ ධර්ම ශ්‍රවණයේදී බොහොම හොඳයි කාරණේ. ධර්ම ශ්‍රවණයේදී අපි කොයිතරම් දුරට නිවැරදි ධර්මයේ ශ්‍රවණය කරනකොට දැඩි අවධානයෙන් හොඳට සිහිය පිහිටුවාගෙන ඒ බණ අහන්නට අපේ අවධානය තියනවාද කියන කාරණේ මතයි අපේ පින තීරණය කරන්නේ. බුද්ධෝත්පාද කාලයක මනුසාත්ම භාවයක ඉපදුනාට විතරක් මේ පින බලන්න බෑ. ඇතැම් විට කෙනෙක් ලෝකේ ඉහළම ධනවත් රටක, ලෝකේ ඉහළම සංවර්ධිත රටක රාජ්‍ය නායකයෙකුගේ ජනාධිපතිවරයෙකුගේ පුතෙක් වෙලා දුවක් ඉපදෙන්න පුළුවන්. ඒ ඉපදුනේ කියලා පින බලන්න බෑ. ඒ වගේ මේ ඉපදිච්ච කෙනා බෞද්ධ පරිසරයක ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒකෙනුත් තීරණය කරන්න බෑ. ඇතැම් විට පන්සලට ඉඳාම ළඟම තැනක ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් තීරණය කරන්න බෑ. ඒ වගේම දිනපතාම බණ අහන්න එන කෙනෙක් කියලා ඒකෙන් තීරණය කරන්න බෑ. ඇයි ඒකට හේතුව? ඇතැම් විට බණ අහන්න බැනවා. ඇතැම් විට අවධානය නෑ. හිත ලෝකෙ පුරාම ගිහිල්ලා. ඇතැම් විට ධර්ම දේශනාවේ ඉතාම වැදගත් කාරණා ටික කියනකොට අපි සුවදායේ නින්දක ඉන්නේ. අපි අවදියේ නෙවෙයි ඉන්නේ. ධර්මයේ ඉතාම වැදගත් කරුණු ටික කියනකොට ඒ ටික අපිට ගිලිහෙනවා. ඒ නිසා පින්නතුනි තමන්ගේ පින, තමන්ගේ දක්ෂතාවය, බුද්ධිය ඉහළින්ම බලන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරද්දී ධර්මයේ තියෙන ඉතාම වැදගත් කරුණු ටික තමන් අවබෝධ කරගන්න දක්ෂ වෙන්න ඕන. පින්නතුනි ලංකාවේ ඉපදිච්ච අයට මේ හැකියාව හුඟක් තියෙනවා. ලෝකයේ අනිත් රටවල් අතරින් අපේ රට පුංචි වුණාට පින්නතුනි අපේ රට හුඟක් වාසනාවන්තයි. අපේ රට හුඟක් බුද්ධිමත්යි. ලෝකෙ කොයි රටකට ගියත් ලෝකේ නම් හැම දෙනාම අභිවවල ඉහළටම යන්න හැකියාව අපේ රටේ ඇයට තියෙනවා. ඒකට හේතුව පින්නතුනි මේ ලංකාවේ අය අවුරුදු 10000ක ලොකු ඉතිහාසයක් තියෙන අය. 10000කටත් වඩා දිව්‍යන් ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ඉතිහාසය තුළ පින්නතුනි අපි රැකගෙන ආපු සුවිශේෂී කාරණා ටිකක් තියෙනවා. ඒ එකක් තමයි අපි මේ ජාතිය. අවුරුදු 10000කට දැන් අපිට සාමාන්‍ය හිතෙන විජය රජුලගෙන් ආරම්භ වුණා කියලානේ. බුදුහාමුදුරු පිරවන පාඹු දවසේ ආපු, දඹදිව වංගදේශ ඉඳලා ආපු විජය රජුතුමාගෙන් අපේ ජාතිය ආරම්භ වුණා කියලා තමයි අපි හිතන්නේ නේ. නමුත් පින්නතුනි ඊට වඩා කලින් ඉඳන්ම ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් අපේ තිබුණා. විජය රජුර වෙන්නට අවුරුදු 2500කට කලින් අපේ රටේ හිටිය ගුවන් යානා හදලා තිබුණා. රාවණ රජතුමාගේ කාලේ. ඒ වගේම රාවණ රජතුමාගේ කාලේ මේට අවුරුදු 5000කට කලින් ඉන්දියාවේ ආයුර්වේද සභාවල මුලසුන ගත්තේ ලංකාවෙන් ගිහිපු පුලස්ති වගේ ඍෂිවරු. ඔබ විශ්වාස කරනවද ඒක? ලංකාවේ සිංහල අය ඉන්දියාවේ මහා ආයුර්වේද සභාවල සභාවට සහභාගී වුණා නේද පින්නතුනි? ඒ සභාවල මුලසුන අරන් තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ ලියපු වේදය, වේදේ ලියන්නත් මුල්ලෙලා තියෙන්නේ, වේදේ ආරක්ෂා කරගෙන ආව ඉන්දියාවේ අය, වේදනාව වේදේ ලියලා තියෙන්නේ, ඒකට මුල්ලෙලා තියෙන ලාංකිකයන්. ඒ ලාංකිකයන් නිකන් ආව විතරක් නෙවෙයි, ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් ලෝකෙට ලෝකෙට හිමි කළ දුන්නා. ඒ වගේම භාෂාවකින් ඉහළම භාෂාවක් ලෝකෙට ඉතුරු කළ දුන්නා. ඒ විතරක් නෙවෙයි සිංහල වෙදකම ඉතුරු කරා ලෝකෙට. සිංහල වෙදකම පිළිබඳ සුවිශේෂ දෙයක්. ඒ විතරක් නෙවෙයි ඊට මෑතම කාලය ඉතුරු වෙච්ච එකතු වෙච්ච නවීනතම අංගය මොකද්ද? ඒ සිංහල ජාතියට ගියතු වෙච්ච අලුත් මංගය මොකද්ද? අලුත් මංගය තමයි බුදුදහම. බුදුදහම හුඟක් පරණ නැහැ. ඒ දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ ජාතියේ මෑතම කාලයේ පුරක තමයි බුදුදහම කියලා කියන එක. ඒකට අවුරුදු 2500ක් ඉතර වෙන්නේ. ඊට කලු කාලයක්. නමුත් වෙනතුනේ මේ සියලුම කාරණා එකට එක්තැන් වෙච්ච තැන මේ සුවිශේෂී කාරණා සියල්ලටම හිමිකම් කියන වෙනත් ජාතියක් ලෝකේ නැහැ. ඒ නිසා ඒ ජාතිය වෙනතුනේ වාසනාවන්ත ජාතියක්. ඒ ජාතිය උපදිච්ච ඔබ හුඟක් වාසනාවන්තයි. ඒ ජාතියට නිග්‍රහ කරන්න එපා. අපි අඩුපාඩු තියෙනවා. හැබැයි ලෝකයේ හැමෙෙදී මේ අභිමානය තමන් රැක ගන්න. ඒ ජාතිය හොඳ දේවල් ඉස්මතු කරන්න. ඒ ජාතියේ ලක්ෂණ හොඳ දේවල් තියෙනවා නම් ඒ දරුවන්ට උරුම කරන්න එක. පෙනුතුනේ පසුගිය කාලේ ඇමරිකාවේ NASA ආයතනයේ කලින් කල බිහි වෙනවා ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයන්. ඒ 15 වෙනි ඉහළම විද්‍යාඥයන්ට ඉහළම සම්මානයක් දෙනවා. ඒකට කියනවා රන් සම්මානය කියලා. මෙතෙක් NASA ආයතනයේ පටන් ගත්ත කාලේ ඉඳලම ඒ සම්මානය දීපු 16 දෙනා ඉන්නේ. ඒ 16 දෙනාට අලුතෙන් එකතුණු කෙනා තමයි ලාංකික පෙනුතුම. ඔබ විශ්වාස කරනවද? ඒ 16 දෙනාට එකතු වෙච්ච වෙන කිසිදු ආසියාතිකයෙක් නැහැ. ඉන්දියාවේ මැතිණෙක් නැහැ. ඒ 16 දෙනාට එකතු වෙලා. නමුත් ලාංකිකයේ එකතුන ඒ 16 දෙනාට ඔහුට ඉහළම සම්මානය රන් සම්මානය ලැබුණා. අඳුරු ලෝකයට යවපු සමහර උපකරණවල කැමරාව නිෂ්පාදනය කළේ. ඒ නිසා පෙනුතුනි විද්‍යාඥයෙක් පස්ස යන්න පුළුවන් ඉහළම සම්මානය. මේක මීට වඩා ඉහළට විද්‍යාඥයෙකුට යන්න බෑ. ඒ නිසා එවැනි ජාතියකින් පෝෂණය වෙච්ච එවැනි ජාතියකට උරුමකම් කියන සම්බන්ධය කියන ඔබ හුඟක් සතුටු වෙන්න. හැබැයි පින්තුනි මේ අතීත උරුමෙන් විතරක් අපට අභිමානෙන් ජීවත් වෙන්න බෑ. අපේ අතීත අනුරාධපුර යුගයේ පොළොන්නර යුගයේ ශ්‍රේෂ්ඨයි, රාවණ රජතුමා ශ්‍රේෂ්ඨයි, පුලස්ත්‍රී සිවරේ ශ්‍රේෂ්ඨයි කිය අතීතය අගය කරගෙන ජීවත් වෙන්න බෑ පින්තුනි. අපි අද දින සාර්ථක වෙන්නට ඕන. ලෝකයේ ඉහළට යන අය අතීතයේ මම මෙච්චර සේවයක් කරා කියලා එයාට මේ අවුරුද්දේ සාර්ථක වෙන්න බෑ. එයා මේ අවුරුද්දේ තමගේ වෘත්තිය රැකගන්න නම් මොකද කරන්න ඕන? එයා මේ අවුරුද්දේ සාර්ථක වෙන්න ඕන. මම අතීතයේ මේ වගේ සේවාවල් කරලා තිබුණා කියලා එයා රෑන්ක් එකෙන් ඉහළට යන්නේ නැහැ. එයා පටිපාටියෙන් ඉහළට දාන්නේ නැහැ. එයා දාන්නේ මේ අවුරුද්දේ සාර්ථක වෙන්න ඕන. මේ අවුරුද්දේ සාර්ථක නොවුනොත් එයාට පල්ලෙහා ඉන්න ඉදිරියට එනවා. අර ඉහළ ඉච්ච කෙනා පල්ලෙහාට එනවා. එයාගේ වැටුප් අඩු වෙනවා. සේවකයන් අඩු කරද්දී, සේවකයන් කප්පාදු කරද්දී එයා පල්ලෙහාට ආවොතින් සේවකයන් වැඩි සේවකයන් අතරට එයාතුත් එකතු වෙලා එයාට ගෙදර යන්න වෙනවා. එනිසා අතීතයේ මම මෙච්චර පරිශන කළා කියන මෙච්චර මම සේවයක් කරා කියලා විතරක් බෑ. එනිසා අපි නොතින හොඳට මතක තියාගන්න අතීතයේ ශ්‍රේෂ්ඨත්වයෙන් විතරක් අතීත උරුමයෙන් විතරක් ජීවත් වෙන හිතන්න එපා. හැම අවුරුද්දෙම සාර්ථක වෙන බලන්න. හැම මාසෙම සාර්ථක වෙන බලන්න. හැම දවසෙම සාර්ථක වෙන බලන්න. හැම උදෑසනකම සාර්ථක වෙන බලන්න. හැම දාම උදෑසන පුළුවන් තරම් උදෙන් අවදි වෙන්න. පුළුවන් තරම් සාර්ථකව දවස ආරම්භ කරන්න. දවස හැකිතාක් දුරට හිත සතුටෙන් ඉන්න. හිතට අකුසල නොවන විදියට හිත උපරීම පිරිසුදු භාවයෙන් තියාගන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් තමයි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ. පින්තුනි, අපි බොහෝ විට ජීවිතයේ සතුට අපට ලැබෙනවායි කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ දවසක. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලානේ. පින්තුනි, හෙට දවස ලැබෙනවද? හෙට දවස ලැබෙනවද? අර ගෙවල් වල වහලේ ගහලා තියෙන අපි පොඩි කාලේ අපි අම්මලා එහෙමනේ අද නොවේ හෙට කියලානේ. ඒකට කියන්නේ මොකක් කියලාද? ඕ බාලගිරි දෝෂය කියලා ළමයි අඬවන්නේ නැවන්නේ අර කෙනෙක් නේද? ඕ යා ආවම හැමදාම යා. හැබැයි සිංහල අකුරු දන්න කෙනෙක් එන්නේ යා. එයා හැමදාම ආවම මේක බලලා යනවා අද නෙවෙයි හෙට කියලා. පින්නතුණි, ඒ හෙට දවස කවදාවත් එන්නේ නැහැ. ජීවිතේ වටිනාම දවස පින්නතුණි. ජීවිතේ ලස්සනම දවස. අපිට ජීවත් වෙලා ඉන්නට ඉතුරු වෙලා තියෙන දවස් වලින් වටිනාම දවස, ලස්සනම දවස අද දවස බවට පත් කරගන්න. එහෙම පත් කරගන්න නම් පින්නතුණි අපේ ජීවිතයට දහම එකතු වෙන්නට ඕන. දහම එකතු නොවී පින්නතුණි අනිත් කුමන දක්ෂතා අපේ ජීවිතයට එකතුනත් අපි සැබෑ දක්ෂන් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දැන් ලෝකේ පින්නතුණි බොහෝ දෙනා එක එක පුද්ගලයන් අගය කරන මිනුම් තියෙනවනේ. සමහර කෙනෙක් කියන යම් වාක් ලස්සනයි කියලානේ. ඒ වගේම පෙලක් කෙනෙක් ඉන්නවා එයා හුඟා උගත් කියලා කියනවනේ. ඇතැම් අය ඉන්නවා එයාගේ හුඟාක් ලස්සන කටහඬක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම සමහර අය හුඟාක් ඥාතින් ඉන්නවා කියලා. ඔබ කැමති මේ මොනව කියනවටද? ඔබ උගත් කෙනෙක් කියලා කියනවටද? ඔබ හුඟාක් ලස්සන කෙනෙක් කියලා කියනවටද? ඔබට හුඟාක් උගත් දරුවෝ ඥාතින් ඉන්නවා කියලා කියනවට දකින්නටද? ඔබට හුඟාක් මිහිරි කටහඬක් තියෙනවා කියලා දකින්නටද? නැත්තම් ඔබ හුඟක් බුද්ධිමත් කෙනෙක් කියලා අහන්න දකින්නටද ඔබ කැමති? ඔබ හුඟක් ලස්සන කෙනෙක්ද, කටහඬ හොඳ කෙනෙක්ද, උගත් කෙනෙක්ද, හුඟක් ඥාතින් ඉන්න කෙනෙක්ද, ඉහළ කුලෙක ඉපදිච්ච කෙනෙක්ද, හුඟක් බුද්ධිමත් කෙනෙක්ද? මෙන්න මේ ලක්ෂණ එකට එක එක්කන් කළ තිමුණුතින් මේ මොකක් කියනවටද ඔබ කැමති? දන්න කෙනෙක් අත උස්සලා කියන්න බලන්න. හෑ ආ ඔබ කවුරු කෙනෙක් වෙනවා දකින්නට කියනවට ඔබ හුඟක් සතුට වෙන්නේ. ඔව් බොහොම හොඳයි. බුද්ධිමත් කෙනෙක් කියලා දකින්නට ඔබ කැමති. ඇයි ඒකට හේතුව? ඇයි ඒකට හේතුව? අපිට තියෙන රූප සම්පතිය හැමදාම තියෙනවද? රූප සම්පතිය පිනුදුන හැමදාම නෑ. මේක ඉක්මනටම විය වෙලා යනවා. පයිසෙට යනවා අපි. සංස්කෘත පඬිවරු කියනවා ගිරි නදී වේගෝපමං යෞවනං කියලා. යෝන් භාවයේ හරියට ඉහළ කන්දක් තුලින් වැගෙන හරියට දිය පාරක් වගේ කියලා. කන්දෙන් වැටෙන ලස්සන දිය ධාරාව වැඩි වෙලාවක් නෑ. ඊටම තත්පර ගානකින් ඒක බිමට වැටෙන ඒ ලස්සන නැති වෙලා සමතල බිම් මතින් ගලාගෙන යනවා. නමුත් බලන හිතන් ඉන්නේ හැමදාම දුම්හිද දිය ඇල්ල හරියම ලස්සන අපි ගියවුරුද්දේ දිය මියවුරුද්දේ යමු බලන්න කියලා යනෝනේ. ඩෙවොන් දිය ඇල්ල දියලුම දිය ඇල්ල මේව බලන්න අපි යනවා හැමදාමනේ. අපි හිතන්නේ කලින් එක මේව බලන්න කියලානේ. දිනුතුනේ කලින් එක එකද අපි දැන් මේ හැමදාම බලබලින්නේ. අපි බලන එක තත්පරයකින් එක බිමට වැටිලා යනවා. ඒ වගේම වේදිකාවලට යනකොට පින්නතුනේ අපි සංගීත සම්දර්ශන බලන්න යනකොට, නාට්‍ය බලන්න යනකොට ඒ වගේ ඉන්නේ කොයි වගේ කට්ටියද? හරියම ලස්සනයි ඉන්නේනේ. හැබැයි ඒ ලස්සන බව ටිකක් අඩු වෙලා ඊළඟට අවුරුද්දෙන්ද යනකොට ඒගොල්ලන් අයින් කරනවා. නාට්‍ය වෙනකොට අයින් කරලා අලුත් කට්ටිය කායි ගෙන්නනවා. අර වයසකයි ගන්නෑ. වෙනන් දැන් නියමට ගන්නේ ලස්සනමයි ගන්නේ. වයසිනනට ඒගොල්ලන් අයින් කරනවා. අපිට හැමදාම පේන්නේ අනේ හරියම ලස්සනයි TV එක දානකොට හැමදාම ලස්සනයි ඉන්නේ. සංගීත සම්දර්ශනයක් බලන්න ගියොත්, චිත්‍රපටියක් බලන්න ගියොත් හැමදාම ලස්සනයි ඉන්න වගේ තමයි අපට හිතෙන්නේ. නමුත් වෙනුතින් මෙන්න මේ කපටි අහරතේ තේරෙන්නේ නැහැ. ඒ නිසා රූපය අපේ ඉක්මනින් වෙනස් වෙනවා. රූපයත් එක්ක අපි බැඳුණොතින් පින්නතුනි. කෙනෙක් ආදරෙන් බැඳෙන්නේ අපි රූපෙන් නම්. රූපේ ලස්සනට තියෙනකන් විතරක් බැඳීමෙන් ඉන්නවා. රූපේ ටික ටික ලස්සන අඩු වෙනකොට අර ආදරය අඩු වෙනවා. ඒ වගේම සමහර ඉන්න කටහඬ ලස්සනයි. කටහඬ ලස්සනයිගේ පින්නතුනි සමහර අය ගැන කටහඬ වෙනස් වෙනවා. හැබැයි සමහර අය ගැන කටහඬ ලස්සන වෙනව එන්නේ නේද? විශේෂයෙන් කාන්තාවගේ කටහඬ ලස්සන වෙනවා. කොහොම වුණත් පින්නතුනි ඒකත් හැමදාම නෑ, කාලයකදී ඒකත් විය කියලා යනවා. ඒ වගේම අපිට ඉන්න ඥාතීන් බලන්න, හොඳ උගත් ඥාතීන්, දරුවෝ, හිත මිත්‍රාදීන් ඉන්නවනේ. ඒ කටියට මොකද වෙන්නේ? අපේ ළඟ ඉන්න දරුවෝ හැමදාම තමන්ගේ ළඟ ඉන්නවද? ඒගොල්ලන් විවාහ වෙලා ඈතට යනවා. තමන් එක්ක එකට හිටිය සහෝදර සහෝදරියන් අම්මා තාත්තා හැමිට තමන්ට කලින් මිය යනවා. තමන්ට ඊට ඉතාම සමීප තමය තමන්ට කලින් ජීවිතෙන් සමු ගන්නවා. තමන් ටිකෙන් ටික හුදකලා වෙනවා. සමහර පින්තුනි සමහර රටවල රාජ්‍ය නායකයෝ ඉන්නවා, ජනාධිපතිවරු ඉන්නවා. ඒගොල්ලන් හිටියේ කාලේ හුඟා ජනප්‍රිය වෙච්ච අය. දැන් විස්රාම ගිහලා දැන් ඇදමිට සාමාන්‍ය ගෙදරක පොඩි ගෙදරක කාමරයක ඉන්න සමහර අය. මේ හිටපු ජනාධිපතිවරු අර ඔක්කොම ප්‍රභාව ගිලිහිලා ගිහිල්ලා සමහර අය ඉහළ රැකියා කරපු අය රැකියා කරන කාලේ මහා ලොකු ආඩම්බරෙන් අනිත් අය යට කරගෙන උත්සාහ කරනවා සමහර වෘත්තිකයන්. නමුත් ඉස්රාම ගියාට පස්සේ අර ඔක්කොම නික පල්ලේ හඩනවා පින්නතුනි. එයාටම ආයෙ පායනවා ඊට පස්සේ. පින්නතුනි මේ සියල්ලක් මතුරෙන් බුද්ධිමත් බව කියන එක කොහොමද පින්නතුනි? බුදුරජාණන් වහන්සේ පින්නතුනි වරක් දේශනා කරනවා. මට වයස අවුරුදු 80 දී මට කලන්තේ හැදෙලා වැටෙන හදදී ශාරීරික දුර්වල වෙලා හතර දෙනෙක් හතර පැත්තෙන් මාව කෙලින් කළා කියලා. අවුරුදු 100ක් එක දිගට මේ හතර දෙනා එක විට අවුරුදු 100ක් ප්‍රශ්න ඇහුවත් ඒ හතර දෙනාට මට එක විට උත්තර දෙන්න පුළුවන් කියලා. අඛණ්ඩව අවුරුදු 100ක් මේ මොහක ප්‍රභාවද, මොහක බලයද පින්නතුනි? මේ උන්වහන්සේ ඉපදිච්ච කුලේ බලයද? මේ උන්වහන්සේ උගත් දේ බලයද? මේ උන්වහන්සේගේ ධනෙ බලයද? මේ පින්නතුනි තනි කර්ම ප්‍රඥාවේ බලය. කලන්තේ හැදිලා වැටෙද්දී ශාරීරික දුර්වල වෙද්දී සිහිය දුර්වල වෙන්නේ නැහැ. සතිය හා ප්‍රඥාව දිනු කරාගේ ලක්ෂණය මේකයි. යා ප්‍රඥාවෙන් පිරෙන්නේ නැහැ. යා සිහි විකල්ප මියන්නේ සිහිවිකල් වෙනවා නම් පින්නතුන එකෙන් කියන්නේ හරියට ප්‍රඥාව නොයඩුපේකේ කාරණිය මේ පේන්නේ. ඒ නිසා ඒ ප්‍රඥාව තමයි පින්නතුනේ පඤ්ඤා නරහණං රතනං. ප්‍රඥාව තමයි කෙනෙකුට තියෙන උතුම්ම රත්නය, උතුම්ම මැණික. පඤ්ඤාය පරිසුද්ධති, ප්‍රඥාව තමයි පිරිසුදු බව ඇතිවන්නේ. ඒ වගේම ප්‍රඥාව පිනුතුනි ධනයක්. මේක රත්නයක්, මැණිකක්, වටිනාම දෙයක් ප්‍රඥාව. මේ ප්‍රඥාව ලබා ගන්න නම් පිනුතුනි අපි මොකක්ද කරන්නට ඕන? බුදුදහමේ හැටියට ප්‍රඥාව ලබන්න අපි මොකද කරන්නට ඕන? හොඳ කල්පනාවෙන් බනහගෙන ඉන්න. නින්ද ගියොත් නම් බෑ ඉතින් ඈ. නින්ද යනවා කියන ටිකක් ඔය තාප්පෙන් එමෙහාට එන්න ටිකක්ෙන් කෙලින් ඉන්න. අපි හොඳට ශරීර සෞඛ්‍ය නිරෝගී වයස අඩුද අඩුවයිද කියලා බලන්නේ කෙලින් ඉන්න. ඒකෙන් තාප්පට හේතු වෙච්ච අපි හිතන උගා වයසට ගිහපු උගා දුර්වලයි කියලා. ඔබ වයස අඩුයි කියලා කෙනෙක් බව පෙන්වන්න නම් ඉස්සරහට එන කෙලින් ඉන්න බලන්න. මේ පැත්තට හැරිලා ඒකට අපි කියන්නේ හොඳ යෞවන වයසේ ඉන්නයි. මේ මෑණිවරුන් හොඳ ලස්සනට නේ. අන්නේ ඇතම හොඳ යෞවන වයසේ ඉන්නයි. පින්නතුනි ප්‍රඥාව ඇති කරගන්න. ප්‍රඥාව ඇති කරගන්න අපි මොකද කරන්න ඕන? බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කළේ? ප්‍රඥාව ඇති කරගන්න හේතුනි පින්නතුනි කාරණා හතරක් තියෙනවා. හොඳට මතක තියාගන්න. දැන් මේ පින්නතුන හුඟක් කල් බණ අහපු අය අමතක කරන්න බෑ. මේ අනිවාර්යෙන් මේ කරුණ මීට කලින් හාමුදුරු කෙනෙක් බණ්ඩ කියලා තියෙන්න ඕන කවුරු හරි. පළවෙනි කාරණේ තමයි ප්‍රඥාව දිනු කරන කල්යාණ මිත්‍රාශ්‍රයය. මොකද පළවෙනි කාරණේ? කල්යාණ මිත්‍රාශ්‍රයය. දෙවෙනි කාරණේ මොකද්ද? බොහොම හොඳ ධර්ම ශ්‍රවණය. තුන්වෙනි කාරණේ යෝනිසෝ මනසිකාරය. හතරවෙනි කාරණේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ආයි කියන බලන කාරණා හතර කල්යාණ මිත්‍රාශ්‍රයය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. කල්යාණ මිත්‍රාශ්‍රය කියලා කියන්නේ නිවැරදි දහමක් දේශනා කරන සත්පුරුෂයෙකුගේ ඇසුර. යගේ කෙනෙක් වෙන්න පුළුවන්, ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. සද්ධර්ම ශ්‍රවණය බණ නාමෙන් කතා ටිකක් නිකන් අහලා සෙනස්සෙන විතර කරුණ ටිකක් නෙවෙයි. සැබෑ ධර්මය දුකට හේතුව දුක නැති කිරීම පටිසම්පාදයට අදාළ ධර්ම දේශනා අහන්නට ඕන. අන්න ඒකයි ප්‍රඥාව ලබා ගන්න හේතුව. තුන්වෙනි කාරණය නෝනින් මෙනෙහි කිරීම. ඒ දහමට අනුව දුක ඇති නොවන විදියට, හිතට කෙලෙස් ඇති නොවන විදියට තමන් හිතන විදිය, හිතට රැකවරණයක් එන විදියට තමන් හිතන ආකාරය යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් බණිනකොට මේ බණින කෙනා මානසික රෝගී කියලා හිතුවොත් අපිට කේන්ති යනවද? අපිට කේන්ති යන්නේ නැහැ. මේකත් යෝනිසෝ මනසිකාරය. අන්න එතනින් පටන් ගන්න එකේ ඉඳන් පින්නතුනි යම් කිසි ඇහැට රූපයක් දකිනකොට මේ ඇති වෙන්නේ පංචබානස්කන්ධය කියලා, කනට ශබ්දයක් ඇහෙනකොට මේ පංචබානස්කන්ධය කියලා, උපාදානස්කන්ධ පංචකයට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් සිත තැබීම දක්වා මේ පරාසය අතර ඕනම එකක් යෝනිසෝ මනසිකාරය කියලා ගන්න පුළුවන්. සතිය දිනු කිරීම, පටිසම්පාදයේ සිටීම, දන් දීම, සිල් රැකීම, මේ හැම දෙයක්ම තමන් සිහියෙන් කරනවා නම් ඒ හැම මොහොතකම තමන්ගේ හිතට ලොකු රැකවරණයක් ආරක්ෂාවක් ලැබිලා තියෙනවා. තමන්ට යම්කිසි වෙලාවක හිතට ලෝභයක්, රාගයක් නම් ඇතිවන්නේ, හිතට යමක් පිළිබඳව ද්වේෂයක්, ගැටීමක් නම් ඇති වෙන්නේ, ඒ වගේම හිතට යමක් ගැන නිත්‍යයි, සුභයි, ආත්මයි කියලා හිතනවා නම් ඒ මොහොතේ පිනතුන යෝනිසෝ මනසිකාරය තමන්ගේ ළඟ නැහැ. ඔබ මනසේ අසතුටෙන් නම් ඉන්නේ යම්කිසි වෙලාවක. ඔබ අවංකව තේරුම් ගන්න ඒ මොහොතේ ඔබ යෝනිසෝ මනසිකාරයෙන් නෙවෙයි ඉන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ hina වෙලෙ ඉන්න හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරයෙන් ඉනවා කියලා කියන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා. සමහර hina වෙවි, අනිත්‍ය හාස්‍ය ලක්ෂණ, උපහාස්‍ය ලක්ෂණවා, අනිත්‍යට දොස් කියනවා. එහෙම කරයි කියලා යෝනිසෝ මනසිකාරයෙන් නැහැ. සමහර කෙනෙක් සිනාසෙන් නැහැ. නමුත් හදවතින් යා සිනාසෙනවා, හදවතින් සතුටෙන් ඉන්නේ. පින්තුණි අපේ ජීවිතයේ සාර්ථකත්වය සැබෑ ජීවිතයේ සතුට තමන්ට තියෙනවාද කියලා තමන් බලාගන්නේ කොහොමද? බොහෝ විට අය හිතන්නේ තමන් ඉහළ අධ්‍යාපනයක් ලැබුවොතින් පිරිසක් මැදදී තමන් අනිත්‍යය සිනස්සවන්න, අනිත්‍යයේ හිත දිනා ගන්න දක්ෂණම්, පිරිසක් මැදදී කැපී පෙනෙන දක්ෂණම්. බොහෝ දෙනෙක් හිතන්නේ නෑ හුඟක් දක්ෂේ, හුඟක් දිනු කෙනෙක් කියලා නේද? සතුටෙන් ඉන කෙනෙක් කියලා. නමුත් වෙනතුනේ එහෙම කියයි කියලා කිය, එහෙම නැහැ කියලා අපි තීරණය කරන්නේ සතුටින් ඉන කෙනෙක්ද කියලා. සතුටින් ඉන්නවද කියලා තමන් බලන්නේ තමන් ගැන, තමන් හුදකලායම තමන්ගේ කාමරයේ තනියම ඉනකොට. ඔබ ඔබගේම සිත ගැන බලන්න. අන්න ඒ තනි වෙච්ච වෙලාවට තමන්ගේ සිත ගැන බලලා තමන්ගේ අතීතයේ කරපු දේවල් ගැන හිතලා වර්තමාන මොහොතට හිත තියලා කොයි තරම් දුරට තමන්ට සතුටින් ඉන්න පුළුවන්ද කියන එක මතයි සැබෑ ලෙසම සතුට කියන එක තීරණය වෙන්නේ. අන්න එතෙන්දි පින්නතුනි ප්‍රඥාව කියන එක ඉතාම වැදගත් කාරණයක් වෙනවා. මෙන්න මේ ප්‍රඥාව ලබා දෙන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම ධර්ම කාරණයකින්ම අපට අනුශාසනා කරන්නේ. පින්නතුනි මේකට ඉතාම ලස්සන උපමාවක් තියෙනවා. අපි ප්‍රඥාව ලබා ගත්තාම අපේ ජීවිතය ඇති වෙන පරිවර්තනය ගැන මේ පින්නතුනි අහලා ඉතිය තමයි. එක්තරා අන්ධ පුද්ගලෙක් ඉන්නවා. අන්ධ පුද්ගලයෙක් කියන කාටද? ඇස් දෙකම පේන්නේ නැහැ. මේ ඇස් දෙකම නොපෙනෙන කෙනාට එක්තරා කෙනෙක් දෙනවා ඉතාම දුර්වර්ණ වෙච්ච කිලුට වෙච්ච වස්ත්‍රයක්. වස්ත්‍රයක් දීලා මොකද මෙයාට කියන්නේ? කියනවා මේක ලෝකේ තියෙන ඉතාම ලස්සන මැදුම. මේක පිරිසිදු මැදුම කියලා මෙයාට කියනවා. මෙයාත් ඉතින් පිළිගන්නවා. මෙයා මෙයාදම දාගන්න දාගෙන ඇඳගෙන මෙයා කැන් කැන්ල යන යාළුව හම්බෙන්න. ගිහිල්ලා කියනවා බලන්න මගේ ඇඳුම දිහා. මම මේ ඇඳගෙන ඉන්න ලස්සන මැදුම ලෝකේ තියෙන. මෙයාගේ යාළුව මොකද කියන්නේ? අහා ඕ ලස්සන තමයි කියලා අප්පුඩි ගහලා මෙයා තවත් උස්සල තියෙනවා. මෙයා තැනින් තැන යනවා. යන්නේ යන තැන මෙයා කියන මං ඇඳගෙන ඉන්නේ ලෝකේ ලස්සන මැදුම කියලා. මෙහෙම මෙයා තැනින් තැන යනකොට මෙයාට හම්බ වෙනවා ඉතාම කරුණාවන්ත බුද්ධිමත් කෙනෙක්. කරුණාවන්ත බුද්ධිමත් කෙනෙක් මේ කිලුණු වස්ත්‍රයක් ඇඳලා ඉන්න අන්ධ කෙනාට මුණ ගැහුණොත් එයා මොන වගේ දෙයක් කරාවිද? දැන් මේ පිනතුන් කියමු දැන් ඔබ වා කරුණාවන්ත ප්‍රඥාවන්ත කෙනෙක් කියමු. ඔබ එහෙම කෙනෙක් නම් ඔබ මොකද කරන්නේ? තේරුම් ගල දෙනවා. තා මොනවද උත්තර? ස්වාමී මහත්ය කියන්න බලන්න. පෙන්නලා දෙනවනේ. ඔව් තා උත්තර තියනවාද? ඔව් අපේ පිටපස්සේ ඉන්න මහත්ය කියන්න බලන්න. ඔව්. උත්තරය දෙන්න බලන්න. ඔබ හුඟා බුද්ධිමත් කෙනෙක් නම් ඔබ මොකද දෙන කරන දේ මේ අවස්ථාවේ? තේරුම් කළා දෙනවනේ කියලා දෙනවා. ඔබ හොඳයි. ඒක තමයි සාමාන්‍යයෙන් අපි කරන දේ. නමුත් වෙනතුනේ බොහෝ විට මෙවැනි කෙනෙක් මෙහෙම කිව්වට තේරුම් කළ දෙන්නේ නැහැ. තේරුම් කළ දුන්නට තේරුම් ගන්න පිළිගන්න සූදානම් නැහැ. හැබැයි වෙනතුනේ නුවණැති කෙනෙක්, අපි කිව්වේ නුවණැති කෙනෙක් නේ, කරුණාව විතරක් නෙවෙයි නුවණක් තියෙනවා. දැන් බුදුදහමේ නිතරම පින්නතුනේ කරුණාවයි ප්‍රඥාවයි දෙක එකට යන්නේ. කරුණාව විතරක් තිබෙන ප්‍රඥාව නැති වුණොත් එයා මෝඩෙක් වෙනවා. ප්‍රඥාව විතරක් තිබෙන කරුණාව නැති වුණොත් එයා කැමිට කබඩියෙක් වෙනවා. මේ දෙකම එකට යන්නට ඕන. මේ හමුවෙච්ච කෙනා කරුණාවන්ත ප්‍රඥාවන්ත කෙනෙක්. මෙයා හොඳට ඇස් දෙකක් බලනවා, පරීක්ෂා කරලා බලනවා. බලන මෙයාට තේරෙනවා මේ කෙනාගේ ඇස් දෙක සුව කරන්න පුළුවන් කෙනෙක් කියලා. මෙයා මොකද කරන්නේ? මෙයා මේ අන්ධ තැනසාතින් අල්ලාගෙන ඉතාම දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙක් ළඟට එක්ක යනවා. එයා කරුණ පෙන්නලා දෙන්නේ. එයා ගිහිල්ලා මේ තැනත්තාට ඇස් දෙක සුව කරන්න ප්‍රතිකාරයක් කරනවා. ප්‍රතිකාරය පිණුතුන් සාර්ථක වෙනවා. මෙයාට ඇස් දෙකේ පෙනීම ලැබෙනවා. ඇස් දෙකේ පෙනීම ලැබිච්ච ගමන්ම පිණුතුන් මේක නා කරන්නේ ඉස්සෙල්ලාම කරන දේ මොකද්ද? ඔයි සෙල්ලාම කරන්නේ මේ තැනත්තා මෙතෙක් කල් මේ ලෝකේ ලස්සන මැදුම කියලා හිතාගෙන හිටියේ මේ හැඳුම දිහා බලනවා. බලපු ගමන් මෙයාට මොකද හිතෙන්නේ පින්නතුනි? මෙයාට ලොකු කලකිරීමක් ඇති වෙනවා. මෙච්චර කල මිනිස්සු මෙයා මුලා කළ නේද තිබුණේ කියලා. මෙයා මුලින්ම කරන්නේ අර ඇඳුම ගලවලා ඉවත් කරනවා. පින්නතුනි අපේ ජීවිතත් අන්නේ වගේ. බුදුරජාණන් වහන්සේ අපට හමුවෙච්ච ඒ වගේම සත්පුරුෂ සද්ධර්ම ශ්‍රවණය කරන කල්යාණ මිත්‍රයන් කියලා කියන්නේ අර දක්ෂ වෛද්‍යවරය වගේ, නැත්නම් වෛද්‍යවරයෙක් ළඟට එක්කන් ගියපු කරුණාවන්ත ප්‍රඥාවන්ත කෙනා වගේ අපට අපේ ඇස් දෙකට පෙනීම ලබා දෙන මේ ප්‍රകൃති ඇස් දෙකට නෙමෙයි පිනතුනි, ප්‍රඥාව නැමැති ඇස් දෙක පාදල දෙන කෙනා බවට පත් වෙනවා. ඒ තැනැත්තා කරන්නේ නිවැරදි දහමක් අපට කියා දෙනවා. අපේ ජීවිතේටම ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක එයා අපට ධර්මය තුලින් පැහැදිලි කරලා දෙනවා. පැහැදිලි කළ දීපු ගමම්ම පින්නතුනි මොකද්ද වෙන්නේ? යාට තේරෙනවා මෙතෙක් කල් මේ ජීවිතය කියලා හිතාගෙන හිටියේ මහා මුලාවක් නේද? මේ සම්පූර්ණයෙන් මේ සිහින ලෝකෙක මේ වර්ධවා තේරුම්ගෙන හිටිය ලෝකෙක නේද මෙතෙක් කලක් මේ හිටියේ කියලා මට තේරෙනවා. තේරිච්ච ගමම්ම මෙයා ඇඳුම් ගලවන්නේ නැහැ. මෙයා කලන්නේ තමන්ගේ මිත්‍යා දෘෂ්ටි නැමැති කණ්ණාඩිය, මෙතෙක් කල දාගෙන හිටිය කණ්ණාඩිය මෙයා ඉවත් කරනවා. ඉවත් කළා සම්මා දිට්ඨිය නැමැති තමන්ගේ ප්‍රകൃතියන් දෙකෙන් ලෝකයේ දේශයා බලනවා. එදාට පින්නතුණේ ඒ කෙනාගේ ජීවිතය තුළ ප්‍රබල විදිහේ ජීවිත පරිවර්තනයක් වෙනවා. ඒ කෙනා දැන් හිතනට වඩා හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයා දැන් කටයුතු කරනට වඩා සම්පූර්ණයෙන්ම ක්‍රියා කිරීම වෙනස් කරනවා. එයා දැන් වචන කතා කරනට වඩා සම්පූර්ණයෙන්ම එයාගේ වචනේ වෙනස් වෙනවා. පින්නතුණි දස අකුසල ගැන කතා කරද්දී පින්නතුණ අහලා තියෙන දස අකුසල් මොනවද කියලා? අකුසල 10 මොනවද? අකුසල 10 ප්‍රාණඝාතය, සොරකම් කිරීම, හානවරදව හැසිරීම, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය, මෙන්න මේ කරුණ ටික පින්නතුනි. අවිඥාව, මොහේ. මෙන්න මේ කරුණ 10න් පින්නතුනි කරුණු දෙකක් සිද වෙනවා මෝහ මූලිකව. කරුණු දෙකක් මෝහ මූලිකව, කරුණු දෙකක් ද්වේෂ මූලිකව, කරුණු හතරක් ලෝභ මූලිකව. එක පස්සේ මේ පින තුන අහගෙන කාගේ හරි මම දැනට දෙකක් විතරක් කියන්නම්. මොකද ඒක කිව්වොත් අපි මාතෘකාවෙන් පිට යනවා. පින තුනේ මෝහයෙන් සිදුවෙන අකුසල 10න් දස අකුසල වලින් දෙකක් මෝහයෙන් සිදු වෙන එකක් අවිද්‍යාව නැත්නම් මිත්‍යා දෘෂ්ටි කියන එක, අනිත් එක හිස් වචන කතා කිරීම. පින තුනේ ඔබ දිහා නුවණැති කෙනෙක් බැලුවොතින් ඔබ කොයිතරම් ප්‍රඥාවන්ත කෙනෙක්ද කියලා ඔබ අල්ලගන්නේ මොකින්ද? ඔබ කතා කරන විදියෙන් මදන මතක තියාගන්නේ. හැබැයි කතා නොකර හිටියට ප්‍රඥාවතෙක් වෙන්නේ නැහැ. ඒකෙන් බේරෙන්න කියලා හිතාගෙන කටවහගෙන හිටියයි කියලා මුනිවත රැක්කයි කියලා මුනිවරෙක් වෙන්නේ නැහැ. ඔබත් එක්ක ඇතැම් විටක් කතා කරනවා. ධර්මයේ දන්න කෙනෙක් නම් ධර්ම කරුණ ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඇතැම් විට ඔබගෙන් ප්‍රශ්න අහනවා. ඒකෙන් තමයි ඔබ කොච්චර ප්‍රඥාවන්තද කියලා බලාගන්නේ. කතා නොකර වෙනත් පැයක් එක කතා කරනකොට නිකමට වගේ අවධානය යොමු කරන යානිත් ඇගේ වැරදි අදහස් බලන අදහසින් බලන්නේ නැහැ. නමුත් යාර පුද්ගලයෙක් පිළිබඳ යම් කිසි දෙයක් හරි හැඟීමක් බලා ගන්න යා බලනවා මේ පුද්ගලයා මොන වගේ දෙයක්ද කතා කරන්නේ අනිත් පැත්ත එක කියලා. ඒ කතා කරන දේවල් මිසරු දේවල් නම් අන්න ඒකෙන් තමයි වෙනස ඔබගේ ප්‍රඥාව බලාගන්නේ. ඔබ ඇතැම්මිට උපාධ්‍යාය කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඇතැම්මිට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඔබ දැමිට මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඔබේ ප්‍රඥාව යා බලන්නේ නැහැ. ඔබ කතා කරන වචන වලුන් යා බලන්නේ. මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන් මෝඩ වැඩ කරන අය. සාමාන්‍ය දුගී මිනිසෙක් වෙන්න පුළුවන්. එයා ඉහළම ප්‍රඥාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒගේ කතාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් යාට බල එයා ගැන බලා ගන්න පුළුවන් කතාවෙන්. ඒ නිසා වෙනතුනේ ප්‍රඥාව දිනු වෙන විදියට අපි දහම තුලින් රැකවරණි ලබා ගන්නට ඕන. කල්යාණ මිත්‍රාශ්‍රයෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන්, යෝනිසෝ මනසිකාරයෙන්, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් නැත්නම් සමත විදර්ශනා දෙකෙන් මේකට උපකාරවත් බව ලබා ගන්නට ඕන. මතකද කාර්ණාටික ප්‍රඥාව ලබා ගන්න හේතු වෙන කරුණු හතර? ඈ ඔයාට මතකද පුතා? අපි කාරණා හතරක් කියවනේ ප්‍රඥාව ලබා ගන්න හේතු වෙච්ච කරුණු. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මයේ හැසිරීම. කල්යාණ මිත්‍රාශ්‍රය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මයේ හැසිරීම. එතකොට මෙන්න මේ කරුණු අතර එන්නෙම ජීවිතය තුළ දිනු වෙනට ඕන. ඒකේ ප්‍රධාන දෙයක් තමයි පිනතුනේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණොත් අපි ඒ මිතුරා තුළින් ලබා ගන්න ප්‍රධානම දේ තමයි මොකද්ද? ධර්ම සාකච්ඡා කරන ඇත්ත එක වෙන වෙන දේවල් නෙමෙයි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඉතාම ප්‍රඥාවන්ත ගිහි උපාසකයෙක්. ඔහුගේ නම කිව්වේ හත්තිගාම උග්ග කියලා. කෙටියෙන් කියනවා නම් උග කියලා. මේ පිනතුන අහලා තියෙන්නේ උග සිටුවරයන්. මේ උග කියනවා මට ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණොත් මං ඒ ස්වාමීන් වහන්සේගෙන් ධර්ම කාරණයක්මයි මං අහන්නේ. ස්වාමීන් වහන්සේ දන්න ධර්ම කාරණාවක් මට නොකිව්වොත් මම දන්න ධර්ම කාරණයක් මම ස්වාමීන් වහන්සේට කියනවා කියලා. පින්නදුනි මේක නා කවුද? සාමාන්‍ය පුද්ගලෙද මෙයා? එයා සාමාන්‍ය පුද්ගලෙද? ඒ වගේම මෙයා කියනවා මම ස්වාමින් වහන්සේ කෙනෙකුට දාන බෙදනකොට මම දාන දෙන්නට කලින් දවස් රාත්‍රියේ දෙවිවරු ඇවිල්ලා මට කියනවා ඔබ හෙට දවසේ දාන බෙදන ස්වාමින් වහන්සේලා දාන පිළිගන්න ස්වාමින් වහන්සේලා අහවල ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් අහවල ස්වාමින් වහන්සේ අනාගාමී කෙනෙක් අහවල ස්වාමින් වහන්සේ සකදාගාමී කෙනෙක් අහවල ස්වාමින් වහන්සේ සෝවන් කෙනෙක් අහවල ස්වාමින් වහන්සේ කල්‍යාණ පුතග්ජනෙක් අහවල ස්වාමින් වහන්සේ දුස්සීල කෙනෙක් කියලා මට කලින් දවසේ රාත්‍රියේ දෙවිවරු ඇවිල්ලා කියනවා. පිනතින හොඳ අවධානයෙන් බණ අහන්න. මෙයා කියනවා එහෙම දැනගෙන තිබෙද්දි මම ස්වාමින් වහන්සේලාට දානේ බෙදනකොට කොහොමද දානේ පූජා කරන්නේ? ස්වාමින් වහන්සේලා දානේ බෙදනකොට ස්වාමිනාංශික මූණ දිහා නෙවෙයි බලන්නේ. බලන්නේ කොහෙද? බලන්නේ පාත්‍රයේ දිහා. පාත්‍රයට කොච්චර අඩුවද කියලා විතරයි බලන්නේ. මූණ දිහා බලන්නේ නැහැ. හැම දිනම ස්වාමින් වහන්සේලාට සමසිතින් සමමෙතින් දානේ බෙදනවා කියලා. ඒ විතරක් නෙවෙයි මේ උග කියනවා යම් කිසි දවසක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මම මිය ගියෝතින් බුදුහාමුදුරුව පිරිනිවන් පාන්න කලින් මම මිය ගියෝතින් ඒ මිය ගියපු දවසට බුදුරජාණන් වහන්සේ මං ගැන විස්තරයක් කරනවා. මොකද මං ගැන කරන විස්තරය ශ්‍රාවකයන් රැස් කළා කියනවා භික්ෂුන් වහන්සේ අද ඔය මිය ගිහිලින උග ගෘහපතියා නැවත කාම ලෝකයට එන කෙනෙක් නෙවෙයි කියලා. කවුද බින්නතන මේ පුද්ගලයා? බොහොම හොඳයි, අනාගාමී කෙනෙක්. මාර්ගඵල ලාභී කෙනෙක්. තමන්ගේ මගඵල ප්‍රකාශ කරපු ආකාරය මේ. මම අනාගාමී කියලා නැහැ. මම සෝවාන් කියලා නැහැ. මම සකදාගාමී කියලා නැහැ. සැබෑ සම්මාර්ගඵල ලාභී කෙනෙක්. එයා මාර්ගඵල ප්‍රකාශ කරන්නේ ධර්මයේ දන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ඉදිරිය විතරයි. මේක සුවිශේෂී දෙයක් වෙනද? එතකොට මේ බණහන කෙනා එතකොට සාමාන්‍ය කෙනෙක්ද මේ? මේ උග සාමාන්‍ය කෙනෙක්ද? මේ උග සාමාන්‍ය කෙනෙක් නෙවෙයි පින්නතුනි. දැන් අපට අර අපි දාහනේ බෙදන හාමුදුරු ගැන අර වගේ විස්තරයක් කරොත් මොකද වෙන්නේ? එක එක හාමුදුරන්ට ඉතින් එක එක විදිහට තමයි දාන බෙදන්නේ නේ. හාමුදුරන්ගේ මූණ බල බල නේද ඔක්කොම ඇවිල්ලා මේ අර ඉතින් රහතන් වහන්සේ ළඟ පිරේ ඉතින් ඒ හාමුදුරන්ට දාන්නේ වල දන්නා මාළු තරමට බෙදයි. පින්නතුනි මේ අනාගාමී වෙච්ච කෙනා කොහොමද ආධ්‍යාත්මික දියුණුවෙන් ඉහළට යන්න යන පින්නතුනි දානේ පූජා කරන්නේ දාන ආනිසංස ලබා ගන්න නෙවෙයි. දාන ආනිසංස ලබා ගන්න නෙවෙයි. එහෙනම් මොකක් සඳහාද දානේ දෙන්නේ? ලෝභය අඩු කරගන්න. බැඳීම අඩු කරගන්න. ඒකෙන් කියන්නේ සිල්වත් ගුණවතුන්ට දන් දෙන්න එපා කියලා නෑ. බුදුහාමුදුරුවෝ දක්ෂිණ විභංග සූත්‍රදී දේශනා කරනවා සිල්වත් ගුණවත් අයට වැඩිපුර දෙන්න. ඒක සමන්ට සසරට පිටක්. හැබැයි පිනතුනි බෝසත්වරුන්ගේ සිරිත දෙන්නේ අවශ්‍යතාවයට දාන දෙන්නේ. තමන් යම් කිසි දෙයකට වැඩිපුරම ආසනම් ඒ ආසන කරන දේ දෙන්නේ. තමන් වැඩිපුර තමන්ගේ රාජ්‍යට ආසනම් රාජ්‍ය දන් දෙනවා. තමන් වැඩිපුර ආසන කරන්නේ තමන්ගේ කොණ්ඩේට නම් තමන්ගේ කොණ්ඩේ දන් දෙනවා. සතෙක් වෙච්ච අවස්ථාවේ තමන් ඉපදෙලින ඇතෙක් වෙලා නම් තමන් වැඩිපුර ආසන කරන්නේ ඇද්දල දෙකට නම් ඒ දන දෙක දන් දෙනවා. තමන් වැඩිපුර ආසන කරන්නේ දරුවන්ට නම් ඒ දරුවන් දන් දෙනවා. ලබන කෙනාගේ සිල්වත් ගුණවත් කම් බලන්නේ ඒ දානයේ පින්තුනි ආනිසංස අඩු නෑ. වෙස්සන්තර රජතුමා දරුවන් දෙන දන් දුන්නේ කාටද? ජෝජක බමුණ සිල්වත් කෙනෙක්ද? මුනිවරයෙක්ද? ඔව් සිල්වත් කෙනෙක්වත් මුනිවරයෙක්වත් නෙවෙයි. නමුත් ඒ දරුවෝ දෙන දන් දුනාම පින්තුනි මේ මහ පොළොව කම්පා වුණා. ඒ මහ පොළොව කම්පා වුණේ ප්‍රතිග්‍රාහකගේ සිල්වත්කමටද? ප්‍රතිග්‍රාහකගේ සිල්වත්කමට නෙවෙයි, දායකයගේ ප්‍රාර්ථනාවේ ප්‍රබලත්වය නිසා මේ මහ පොළොව කම්පා වුණා. ඒ නිසා පින්තුන ඔබ වඩාත්ම බුද්ධිමත් කෙනෙක් නම් ඔබ දෙන්න ඕන ඔබට දෙන්න අමාරුම දේ. ඔබ මෛත්‍රී කරනවා නම් මෛත්‍රී කරන්න ඕන ඔබේ අම්මට තාත්තට විතරක් නෙවෙයි, ඔබට ඔබගේ ළඟම ඥාතියෙකුට ලොකුම හතුරුකමක් කරපු කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනා ඉස්සරහට අරගෙන පුළුවන් නම් මෛත්‍රී කරන්න. ඔබ උදව්වක් කරන්න ඕන ඔබගේ දරුවන්ට විතරක් නෙවෙයි, පුළුවන් නම් ඔබ අකමැතිම කෙනෙකුට හෝ ඔබේ සමීපතම ඥාතියෙකුට ඍජුව බැරි නම් වක්‍රමාරි උදව්වක් කරන්න. මෙන්න මේකනේ ඔබගේ දක්ෂතාවය බලන්නේ. මෙන්න මේකනේ ඔබ කොයිතරම් දුරට කෙලෙස් දුරු කරන්න දක්ෂ කෙනෙක්ද, කොයිතරම් දුරට ඔබ ප්‍රඥාවන්ත කෙනෙක්ද කියලා බලන ලක්ෂණය. පින්තුනි, මෙන්න මේ ප්‍රඥාව ලැබීමත් එක්ක, ධර්ම ශ්‍රවණියත් එක්ක, කල්‍යාණ මිත්‍රාශ්‍රය සමග මේ කෙනාගේ ජීවිතය තුළ ලොකු පරිවර්තනයක් වෙනවා. ඒ කෙනා පින්තුනි මෙලොව වශයෙන් ඒ කෙනා කරුණු හතරකින් ජීවිතය සාර්ථක කරගන්නවා. මොනද කారణ හතර? එයා අධ්‍යාපනයෙන් හුවක් දීන වෙනවා. සම්මත විදියට ලෝකේ ලබන්න පුළුවන් අධ්‍යාපනය ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනම ලබනවා. උපාධි වශයෙන් ඉහළම අධ්‍යාපනය ලබා ගන්නවෝ මේ රටේ වෙන්න පිටරටවල හරිය ගිහිල්ලා ලබා ගන්නවා. ප්‍රථම උපාධි විතරක් නෙවෙයි, මාස්ටර් ඩිග්‍රියක් කරනවා, ડોක්ටරේට් එකක් කරනවා. අලුත්ම ක්‍රමෙට වෙනුවෙන් ડોක්ටරේට් එකක් නෙවෙයි, ડોක්ටරේට් දෙකක් කරනවා දැන්. අලුත්ම ක්‍රමෙ එක සබ්ජෙක්ට් දෙකකින් කරනවා. භාෂා එකක් නෙවෙයි පිනසුනේ, ඉංග්‍රීසි භාෂාව විතරක් පුළුවන් වුණා කියලා දැන් ගණන් ගන්නෑ. තා විදේශ භාෂාවක් ඉගෙන ගන්නවා. ඉස්පාඤ්ඤ, ස්පැනිස්, ජර්මන්, ෆ්‍රෙන්ච්, රෂියන් මේ වගේ භාෂා පිනසුනේ, මැන්ඩරින් මේ වගේ භාෂා ඉගෙන ගන්න විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි පිනසුනේ, අධ්‍යාපනයෙන් ඉහළට ගියපු මව්දෙමපියන් තමන්ගේ දරුවන් උනන්දු කරවනවා. හොඳට මතක තියාගන්න, සංඥා භාෂාව ඉගෙන ගන්න සයින් ලැන්ග්වේජ් එකට. කතා කරන්න පුළුවන් අය සයින් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා. ඒකෙන් මොළයේ විශාල ප්‍රමාණයෙන් මොළයේ සැහැල දින වෙනවා. ඔය Google එකේ හැම, YouTube එකේ හැම, මේ APL කියලා ගෙවුවාම එනවා, ASL කියලා ගෙවුවාම එනවා, American Sign Language එක එක විදියට එනවා, Sign Language කියලා ගෙවුවාම එනවා. පින්නතුනි සමහර කතා කරන්න පුළුවන් අය Sign Language ඉගෙන ගන්නවා. සංඥා භාෂාව කතා කරන්න බැරි මහාචාර්යවරු ඉන්න පින්නතුනි, ඊටම ගැඹුරු සංකල්ප සංඥා භාෂාවෙන් හුමාරු කර ගන්නවා. මේ තරම පින්නතුනි අද අධ්‍යාපනයට ගිහිල්ලා අධ්‍යාපනයේ ලංකාවේ නම් මෙන්න මේ අවුරුදු ගණන් විතරයි කියලා හිතනවා. නමුත් සමහර අය පින්නතුනි විදේශ රටවල අවුරුදු 60 70 වෙදිත් අධ්‍යාපනය ලබනවා. සමහර අවුරුදු 80 ගියත් උපාධියක් ගන්න උත්සාහ කරනවා. ඒ නිසා අධ්‍යාපනයේ පින්නතුනි ධර්මඥානයෙන් දිනු වෙන කෙන අධ්‍යාපනයෙන් දිනු වෙනවා. මෙන්න මේ බුදු සමය ආවාසය ලැබිච්ච අපේ ලාංකික සංස්කෘතිය තුළ ඒ නිසා තමයි කියන්නේ දෙගුරුන් විසින් තම දරුවනට දෙන නොමද දනනම් වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමයි කියලා. මොකද කියන්නේ? දෙගුරුන් විසින් තම දරුවනට දෙන නොමද දනනම් වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමයි කියලා. දෙගුරුන් කියන කාටද? දෙගුරුන් කියන්නේ කාටද? දෙගුරුන් කියන්නේ අම්මා තාත්තා දෙන්නට. අම්මා තාත්තා දෙන්න දරුවන්ට දෙන්න පුළුවන් ඉහළම ධනෙ මොකද්ද? අධ්‍යාපනය, හොඳ අධ්‍යාපනය. ඒ නිසා තමයි සිංහල සූත්‍රයේ දේශනා කළේ සිප්පන් සික්ඛාපෙන්ති කියලා දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. හැබැයි පින්තුනි ඊට නොදෙවෙනි විදියට දලුවන් අකුසලයෙන් මුදවන්න, කල්යාණී නිවේසෙන්ති කුසලයේ යොදවන්න. දැන් මේ පින්තුන් මේ දරුවනුත් එක්කන් ඇවිල්ලා බණහන්න, ඒක හොඳ දෙයක්. හරි වටිනවා. අනේ දරුවන්ට පාඩම් කරන්න තියෙනවා, සෙල්ලම් කරන්න තියෙනවා. ඒ නිසා අනේ ඉතින් කරදරයිනේ දරුවෝ පන්සලට ආවම. පින්තුනි ඒක නෙමෙයි දරුවන්ට කරන ආදරේ. කීයක් හරි දීලා හරි දරුවෝ මොනබුරු මිනිබිරියෝ පන්සලට එක්කන් එන්න. දරුවන්ට ආදරේ නම් දරුවන්ට ඉතින් අමනාප නම් තමන් විතරක් එන්න කවන්නේ ඉතින්. දරුවන්ට ඇත්තටම ආදරේ නම් දරුවෝ දැන් බැරුව ඇති නේද මොනබුරු මිනිහේ කරේ එක්කන් එන්න. ඒක තමයි කරන්නේ. පින්නතුනි දරුවන්ට ආදරය නම් ඒක කරන්න, ඒ අධ්‍යාපනය ලබා දෙන්න. නමුත් අපි බොහෝ විට මේ නවීන අධ්‍යාපනය විතරය දෙන උත්සාහ කරන්නේ පින්නතුනි විෂය පිළිබඳව, සබ්ජෙක්ට්ස් පිළිබඳව දැනුම විතරක් නෙවෙයි, ලැන්ග්වේජස් පිළිබඳ දැනුමත් දරුවන්ට ලබා දෙන්න. හැබැයි පින්නතුනි එතෙන්දී හිතන්න එපා, සිංහල භාෂාව බැරුව ලංකාවේ ඉපදිච්ච කෙනෙක් සිංහල භාෂාව බැරුව, සිංහල භාෂාව බැරුව අපේ පුතාට දුවට සිංහල නම් බෑ කියලා ඉංග්‍රීසියෙන්ම කතා කරන්න කියලා සමහර මෝඩ අම්මලා ආඩම්බරෙන් කියනවා. ලැජ්ජ නැතිකමට කවදාවත් පිනුතුනේ මේ කතාව කියන්න එපා. මට දවසක්ද හාමුදුරු දෙන්නෙක් හම්බුණා ලංකාවේ දිනෙවේ පිටරටකදී. එක හාමුදුරු කෙනෙක් බංගලාදේශේ, අනිත් හාමුදුරු නේපාලේ. මේ දෙන වෙන පන්සලක හිටියේ. මම දුරකථනයෙන් කතා කළා. කතා කරනකොට මේ හාමුදුරු දෙන්නම මාත් එක්ක කතා කළේ. ඒ දෙන්න මෙහෙ කතා කරන්නේ සිංහල භාෂාවෙන්. ඒ දෙන්නගෙම දෙවෙනි බස තමයි, දෙවෙනි බසත් නෙමෙයි හතරවෙනි පස්වෙනි වගේ භාෂාව තමයි සිංහල භාෂාව. ඒ දෙන්නම ලංකාවේ ඉගෙන ගත්ත අය. ඒ දෙන්න එක්කෙනෙකුට බෙන්ගාලි භාෂාව බැ, අනිත් කෙනාට නේපාල භාෂාව බැ. දෙන්නම සිංහල භාෂාවෙන් කතා කරන්නේ. සමහර හාමුදුරුවෝ මේ පිනතුන් අහලා ඉති ඕලන්ද ආනන්ද කියලා හාමුදුරුව කෙනෙක් ඉන්නේ රූපාණියම බණ කියන්නේ. ඒ හාමුදුරුවෝ සමහර විදේශ රටවල ගිහිල්ලා සිංහලයට බණ කියනකොට බණ කියන්නේ මොන භාෂාවෙන් දන්නවද? සිංහල භාෂාවෙන්. ඔයාලට ඉංග්‍රීසි බැරිනම් මට කියන්න කරන්න දෙයක් නැහැ. මම බණ කියන්නේ අද සිංහලෙන්. කවුද මේ කියන්නේ? ඕලන්ද ජාතික ආනන්ද හාමුදුරුවෝ. පින්නතුනි සිංහල භාෂාවත් එක්ක ලෝකෙට යන්න. තමන් මහ පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක් නම් දරුවන්ට හොඳට සිංහල භාෂාව උගන්වන්න. විදේශ රටකදී මට දරුවෙක් හම්බුනේ, දරුවක් පිට රටකදී ඉපදෙලා තියෙන්නේ. ඒ ළමයා කියනවා, සාදු මට සිංහල හොඳට පුළුවන්. සාදු මම සමහර දාට මම පන්ති එනකොට මට ඉංග්‍රීසියෙන් කතා කරන්න අමතක වෙනවා. මම යාළුවොත් එක්ක සිංහලෙන් කතා කරන්න කියලා. පන්තියේ ඔක්කොම විදේශ අය. මෙයා කියනවා එයාට ඒ තරම් සිංහල පුළුවන් කියලා. පන්තියේදී වැරදිලා ඇතැමිට සිංහලෙන් කතා කරන්න කියලා. පිනුතු ඒ ළමයා ආඩම්බරෙන් කියන්නේ මේක. අවුරුදු 7ක් විතර වෙන්නේ මෙයාට. පින්නතුනි මේක කවදාවත් අමතක කරන්න එපා. සිංහල භාෂාව පින්නතුනි ඒ තරම වටිනා භාෂාවක්. ඒකට ප්‍රධාන හේතුව ධර්මයේ ඉතාම වැදගත් කරුණු. මම විශ්වාස කරන පුද්ගලයෙක් වෙන කිසිදු භාෂාවකින් නොකියන විදියට සිංහල භාෂාවෙන් ධර්මයේ ඉතාම ගැඹුරු තැන ස්පර්ශ කරනවා. ඒක කොයිතරම් සත්‍යද කියලා මම දන්නේ නැහැ. මම දැනට විශ්වාස කරන විදියට. ඒ නිසා පින්නතුනි භාෂාව සමග හොඳ අධ්‍යාපනයක් ලබන්න, තමනුත් ලබන්න, දරුවන්ටත් ඒ අධ්‍යාපනය ලබා දෙන්න. ඒ අතර විදේශ භාෂාවත් උගන්වන්න, දෙමළ භාෂාවත් උගන්වන්න කමන්නේ. භාෂාවන් පුළුවන් තරම් උගන්වන්න. ඒක දරුවන්ට කරන ආයෝජනයක්. ඒක අධ්‍යාපනය කරන ආයෝජනයක්. ඒක වැඩි වෙන්නේ. ඒ නිසා ධර්මයේ අධ්‍යාපනය ලැබුවට පස්සේ ඒ කෙනා පින්නතුනි අධ්‍යාපනයෙන් දිනු වෙනවා, ඒ වගේම ආර්ථිකෙන් දිනු වෙනවා. හැකිතාක් දුරට යා දැහැමි විදියට ධනෙ උපයනවා. කොහොමද ධනෙ උපයන්නේ? බාහා බල පරිචිතේහි සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි. දාඩියම උරුම වගුරවල දැතේ වීරිය මහන්සියෙන් යා උපයනවා. එයා අනේ නිහතමානී ගමට අල්පේකිතාවේ කියලා අඩු රැකියාවක් හෝ මේ අඩු ධනෙ උපයන එකක් කරන්න. ඒක බෞද්ධකම වෙන්නේ ඔබ සැබෑ බෞද්ධ නම් පිනතුනේ ඉහළම අධ්‍යාපනයක් ලබලා ඉහළම රැකියාවක් කරන්න. ඇයි ඉහළම රැකියාවක් කරන්නේ පින්නතුනි? ඉහළම වැටුපක් ලබන රැකියාවක් කරන්නේ ඇයි ඔබ? නාකි වෙනකන් හැරමිටි යනකම රැකියාවක් කරන්නද? නෑ පින්නතුනි, ඉක්මනටම ධනෙ උපයලා ධනෙ ටිකක් තැම්පත් කළා, දරුවන්ගෙන් නිදහස් වෙලා දහමෙහි හැසිරෙන්න. දහමෙහි හැසිරෙන්න. සමහර අය පින්නතුනි ඉන්නවා ඔබ විශ්වාස කරද්ද නැහැ කිව්වට මුළු ජීවිත කාලෙම අවුරුදු දෙකයි හම්බ කරලා තියෙන්නේ. අවුරුදු දෙකක් හම්බ කරලා මුළු දෙමාපියන්ටත් ඉතුරු කළා. ඒක මහත්යෙක් අපට හම්බුනේ ඇමරිකාවේ ඉහළම මයික්‍රොසොෆ්ට් ආයතනයේ වැඩ කළා. අවුරුදු දෙකයි වැඩ කළේ. ඉඩම් කඩම් අරගෙන දෙමාපියන් සලකලා ගියක් හදලා ඔක්කොම කළා, ඉතුරු කළා. එයා සම්පූර්ණ දහම වෙනුවෙන් කැපලා ඉන්නවා. මෙන්න මේකයි පින්නතුනේ බුද්ධිමත්කම කියලා කියන්නේ. එනසා ඉහළම ධනෙ උපයන තමයි මෞදේමෝපියන්ට හොඳට සලකන්න, දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාවය සඳහා උපනයන දෙකරන්න කළ පින්නතුනේ ජීවිතෙන් වටිනා ජීවිතයට සැබෑ වටිනාකමක් දෙන්න ඔබ. එනසා ආර්ථිකෙනු දිනු වෙන්න, ඒ වගේම සෞඛ්‍යෙන් දිනු වෙන්න. හොඳ සෞඛ්‍යයක් කායික සෞඛ්‍ය විතරක් නෙවෙයි, හොඳ මානසික සෞඛ්‍යයක් ඔබ දිනු කරගන්න. ඒ වගේම සදාචාරය හොඳ සදාචාරවත් ජීවිතයක් ගත කරනවා. මෙලව ජීවිතයේ බුදු දහමෙන් බුද්ධිමත් බව ලබා දීලා අපට අනුශාසනා කරන ධර්ම තුලින් මේක තමයි පළවෙනි පියවර. මේ කරුණු හතරකින් දිනු වෙන්න ඕන. මොකන්ද හතර කාරණා? අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, සෞඛ්‍යයෙන්, සදාචාරයෙන්. හතර මොකද්ද? අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය, සදාචාරය. Education, economic, health, morality, virtue. මෙන්න මේ හතරෙන් පින්නතුනි හැකිතා ඉහළට යන බලන්න. මේකෙන් විතරක් පින්නතුනි අපට මදි. මේකෙන් දිනු වෙච්චයි ලෝක අනිත් ආගමලා තියෙනවා. එනිසා අපි තවත් පියවරක් ඉදිරියට යන්නට ඕන. පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යා මේ කියලා ධර්මයේ සඳහන් කරනවා. ජීවිතයේ සිත විසිරු වෙන දේවලුත් කරගන්නට ඕන. හිත ලස්සන වෙන දේවලුත් කරගන්නට ඕන. මොකක්ද මේ දේවල්? හිත ලස්සන වෙන මොකද කරන්න ඕන? දානමයන් පුණ්‍ය කිරේවත්තු, සීලමයන් පුණ්‍ය කිරේවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරේවත්තු. දාන, සීල, භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා කරන්න පිණතුනි. හැකිතා මේවා ජීවිතය තුලින් කරගන්න. දිනපතාම කරන්න. තමන්ගේ දෑතෙන්, තමන්ගේ දෙමාපිය වෙන උනන් සලකන්න. වැඩිහිටි වෙන උනන් පුළුවන් තරම් උපස්ථාන කරන්, ලෙඩ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් පිහිට වෙන්න. අසරණ කෙනෙකුට පිණතුනි පිහිට වෙන්න. දරුවන්ට, තමන්ගේ දරුවන්ට සලකන වගේම දරුවගේම වයසේ තවත් අසරණ ළමයෙකුට ඉගෙන ගන්න පුළුවන් ළමයෙකුට උදව් කරන්න. අවුරුද්දකට සැරයක් හරි සපත්තු කූට්ටමක් පොට් එකක් අරන් දෙන්න. ඒක තමයි පිනතෙන් දරුවන්ට කරන ලොකුම බෝධි පූජාව. දරුවන්ට ඒක ලොකු ආශිර්වාදයක්. ඇයි පිනතෙන් අපි එහෙම කරන්නට ඕන? එකක් දරුවට ආශිර්වාදයක් වෙන දරුවගේ උපන්දිනයට හරි උපන්දිනයක් වගේ දවසකදී දරුවත් කියන්න පුළුවන් නම් රෝහලක පිළිකා රෝහලේ ළමා වාටුවට ගිහිල්ලා අනිත් ළමයට පොඩි සංග්‍රහයක් කරලා එහෙම බැලන් ඒ ළමයට කතා කරලා හරි එන්න. ඒක දරුවට කරන ලොකු ආශිර්වාදයක්. ඒ වගේම පින්නතුනේ පින්කම් මේ විදිහට දරුව සම්බන්ධ කරගෙන කරන්න ඕන, දරුව ඉලක්ක කරගෙන කරන්න ඕන පින්නතුනේ. තමන්ගේ දරුවාට කළ විතරක් පින්නතුනේ මානසික සතුට ජීවිත අවසන් කාලේ මතක නැදෙන්නේ. මම ඒක උදාහරණයක් කියන මේ පින්නතුන්ට. දැන් බලන්න දැන් මේ පින්නතුන්ගේ දැන් දුවල පුතාලේ මිනෝනේ මෙතනනේ. දැන් දරුවන්ට එහෙම සෙරෙප්පු කෝට්ටන් සාමාන්‍යයෙන් කීයක් විතර අරන් දෙලද්ද පොඩි කාලේ ඉඳන්? මේ වෙනකන් සාමාන්‍ය සෙරෙප්පු සපත්තු කෝට්ටම සාමාන්‍යයෙන් 25කට වැඩියනේ පොඩි කාලේ පටන්ම ගත්තද? අඩුම ගානේ 10කට එහා පැත්තනේ නේ. ඇඳුම් සූට් කීයක් අරන් දෙලද්ද? අඩුම ගානේ 25කට එහා පැත්තනේ නේ. හැබැයි ඔබ නිකන් ඉන්නකොට මතක් වෙනවද මං දරුවට සපත්තු කෝට්ටන් 10ක් අරන් දුන්නා, ගවුම් 25ක් අරන් දුන්නා, ෂර්ට් 10ක් අරන් දුන්නා කියලා මතකයට එනවද? කවදාවත් මතකයට එන්නේ නැහැ බිනතුනි. හැබැයි බලන්න ඔබ ජීවිතේ එකම දවසක අසරණ ළමයෙකුට එක සූට් එකක් අරන් දුනොතින්, පොත් බෑග් එකක් අරන් දුනොතින්, සපත්තු කෝට්ටමක් අරන් දුනොතින්, අවුරුද්දක පොත් සෙට් එකක් අරන් දුනොතින් ඒක කොහොමද? ඒක පිනතුනේ මතකයි ඔබට. ජීවිත කාලෙම මතකයි. ඔබට විතරක් නෙවෙයි, ඒ ළමයටත් මතකයි, අරන් දීපු ළමයටත් මතකයි. හැබැයි ඔබේ ළමයට මතකද? ඔබ අරන් දීපු සූට් ගන්න, සපස්සු කොට්ටන් ගන්න මතක නැහැ. ගණන් ගන්නවත් නැහැ. ඔබ ගණන් ගන්නෙත් නැහැ, ළමයා ගණන් ගන්නෙත් නැහැ. ඇයි ඒකට හේතුව? ඔබේ ළමයා වෙනුවෙන් පර්ස් එකෙන් සල්ලි අයින් කරනකොට ඔබට මහන්සියක් අමාරුවක් තියෙනවද? එකපාරම බහින් කරනවා. ඒක සරල දෙයක්. නමුත් වෙනත් ළමයෙකුට ඒ ගහන්නම පර්ස් එකෙන් අයින් කරනකොට අර වගේ ලේසිද? ලේසි නෑ පින්නතුනි. දානං යුද්ධංච සමානම ආහෝ කියන්නේ මේකයි. ඒක මහා ලොකු සටනක් හිතේ දීලා ඒ වැඩේ කරන්නේ. අන්න ඒක තමයි පින්නතුනි කුසලයේ ලක්ෂණය. අමාරුවෙන් කරන්නේ ඒ අමාරුවෙන් කරන දේ පින්නතුනි මතකේ හුඟාකාර නැදෙනවා. පින්නතුනි මේ පින්නතුන් අහලා ඇති දුටුගැම රජතුමා ගැන. අපේ රටේ හිටිය දුටුගැම රජතුමා හුඟක් පින්කම් කළානේ. රුවන්ැලි සෑය හැදුවා, මිරිස වැටිය හැදුවා, ලෝවාමා ප්‍රාසාදය හැදුවා, හුඟක් පින්කම් කළානේ. රට එක්සේසත් කළා, බුදුදහම ව්‍යාප්ත කළා. නමුත් පින්තුනි මේ රජතුමාට අන්තිම මොහොතේ මතක් වුණු පින්කම දන්නවද ඔබ මොකද කියලා? රජතුමා යුද්ධයට ගිහිල්ලා සතුරන්ට මුහුණ දෙන්න බැරුව පලායන වෙලාවේදී රජතුමාගේ බත් මුලෙන් කොටසක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කළා. අන්න ඒ පින්කම තමයි පිනතුණි ජීවිතයේ අවසාන මොහොතෙහි රජතුමාට දැම්මේ සද්ධාතිස්ස කුමාරයා මේ තමන්ගේ වයෝ වෘද්ධ තමන්ගේ සහෝදරය ඔසවාගෙන රුවන්වැලිසෑය ළඟට එක්කන් ආවේ ඇඳ පිටින්ම. රුවන්වැලිසෑයේ හතරස් කොටුව විතරයි හදලා තිබ්බේ, හතරස් කොටුව දක්වා විතරයි. අයියේ රුවන්වැලිසෑය වැඩ ඉවරයි කියලා අනිත් ටිකන් සුදු රිදි වලින් සම්පූර්ණ කරලා අයියේ සතුටු වෙන්න ඔබේ දෑතින් කරපු රුවන්වැලිසෑය ඉවරයි කළා. පින්නතුනේ රජතුමාට ඊට වඩා සතුටටපත් වෙන අර පින්කම නෙවෙයි, අර එදා කැලේදී දීපු බත් මුලේ වාගේ තමයි මතක් වුණේ. ඒක බොහොම අමාරුවෙන් කරපු පින්කම. අන්න ඒ නිසායි පින්නතුනේ මෙන්න මේ වගේ තමන්ට නොමැකෙන මතක සලහන් තමන්ගේ ජීවිතයේ පින්කම් වශයෙන් කළ මතක තියෙන්නට ඕන. ඔබ නිකන් තනියම ඉන්නකොට ඔබට මතක් වෙන වෙනි පින්කම් තියෙනවද? එහෙම නැත්නම් පින්නතුනේ ඉක්මනින්ම කරගන්න. ලේ දන් දෙන්න පුළුවන් කෙනෙක් නම් ලේ දන් දෙන්න. දරුවෙකුට උදව් කරන්න පුළුවන් නම් උදව් කරන්න. වයසක කෙනෙක්, දුප්පත් කෙනෙක් ගමේ ඉන්නව නම් මාසෙට සැරයක් හරි බත් මුලක් ගිහිලා දෙන්න. ඔබ එක වේලක් නොකා කෙනෙකුට ආහාර වේලක් පරිත්‍යාග කරන්න. ඔබ බඩගින්නේ මින වෙලාවක. ඒ කෑම වේල ඔබ නොකා. ඒ කෑම වේලම වෙන කෙනෙකුට දෙන්න පුළුවන් පරිත්‍යාග කරන්න. හැබැයි දෙලේ ඊට වඩා ලොකු බත් එකක් හදගෙන යන නම් කාල වැඩක් නැහැ. ඒක නොකා ඊට වඩා අඩු දෙයකින් තමයි යැපෙන බිස්කට් එකකින් තේයකින් යැපෙන්න පුළුවන් නම් පුළුවන් නම් නොකා වෙන වතුර ටිකකින් පුළුවන් නම් ඉන්න. ආරකි අනිසංස හිතන්න ඔබ. පින්නතුනි එවැනි පින්කම් හුඟක් ප්‍රබලයි තමන්ගේ ජීවිතේ. ඒ වගේ හුඟක් සේවා සමන් කරපු දානමය පින්කම්, සීල භාවනා පින්කම් තමන්ට ජීවිතේ පුළුවන් තරම් මතක තියෙනට ඕන. ඒව කරන්න පින්නතුනි මෙලොව වශයෙන්ම තමන්ගේ දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා, අපල උපද්දරව දුරු වෙනවා. ආයුෂ, වර්ණ, සැප බල කියන මේ කාරණා හුඟා තමන්ගේ ජීවිතේ දිනු වෙනවා. තමන්ට අපල කාලයක් කියලා එන්නේ නැහැ. දැන් බොහෝ දෙනෙක් කරදර හුඟා කියනකොට අපල කාලයක් කියනවනේ නේද? අපල කාලයක් කියලා ඊට පස්සේ පින්කම් නොකරපු අයත් පින්කම් කරන්න බෑ වැඩයි, වෙලාවක් නැහැ කියලා හිටියයි. අපලයක් එහෙම කිව්වොත් මොකද්ද? දැන් මාරාන්තික අනතුරක් තියෙන එක දිගටම දින 21ක් බෝධි පූජා කියන්නේ කිව්වොත් කොහමද? වැඩ නැතේ කියපු අය, වෙලාව නැතේ කියපු අය, ඔෆිස් යන තියෙන කිව්වාගේ කිසි කතාවක් නැ මෙන්න එනවා වැස්සේ තෙමි තෙමි. ඇවිල්ලා තෙමි තෙමි කලවලින් වත් කරන බෝධි පූජාට තැම්මිට අපලේ දුරුයි. පින්නතුනි අපලේ වෙනකන් ඉන්න එපා පින්නතුනි. ඊට කලින් නිතරම තමන්ගේ පින්කම් වලින් ජීවිතය සම්පූර්ණ කරගන්න. එතකොට තමන්ට 100%ක් බැරිුණත් හැකිතා දුරට තමන්ගේ අකුසල් එන්න තියෙන දේවල් වැළකෙනවා. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ලස්සන කතාවක් කිව්ව පිනතුනි. ස්වාමීන් වහන්සේට හුඟක් උදව් කරන කෙනෙක් ලොකු අනතුරකටපත් වෙලා, ඇක්සිඩන්ට් එකක් වෙලා, මෝටරසයිකල් ගිහිල්ලා ලොකු අනතුරක් වෙලා, එයාගේ පාදයක් කපන වෙලා. ඉතින් මේ හාමුදුරන්ට හිතට හරි වේදනාවක්. මෙච්චර උදව් කරන මිනිස්සේ, මෙච්චරට පන්සලට එන මිනිස්සේ දැන් මම කොහොමද මේ මිනිස්සෙට මෝණ දෙන්නේ කියලා. ඉතින් මේ හාමුදුරුව කොහොම හරි මේ මිනිස්සය බලන්න ස්පීගාන්ට ගිහිල්ලා. යනකොට මේ මිනිස්සය කොහොමද hina වෙවේ ඉන්නවලු මෙයා. හාමුදුරුව යනකොටම hina වෙලා හාමුදුරනේ කොහොමද බලන්න හාමුදුරනේ මම මේ පින්කම් කරන නිසා එක කකුලකින් බේරුණා, නැත්නම් මට දෙකම කපන්න වෙනවා. මේ පන්සල යන නිසා හාමුදුරන් උදව් කරන නිසා මගේ එකක් බේරුණයි කියලා. නැත්නම් මට දෙකම කපන්න වෙනවා කියලා. බලන්න පින්තුනි සුභවාදී විහිදෙන හැටි. බොහෝ විට පින්තුනි ඒක වෙන්න පුළුවන් සත්‍යය. ඇතැම් විට අපි බොහෝ විට අනතුරක් වුණාම හිතන්නේ තමන්ට මේ වෙන්න තිබුණු ලොකුම අනතුරු වුණේ කියලා නේද? ඇතැම් විට පින්නතුනේ ඔබ නිතරම පින් දහම් කරන කෙනෙක් නම් ඔබට ඒ වෙලා තියෙන්නේ අනතුරු වලින් ඉතාම අඩුම අනතුරු තමයි වෙලා තියෙන්නේ. ඔබ ඇතැම් විට වාහනේ එළියට ගන්නකොටම වාහනේ ගෙදර ළඟම තාප්පේ හැප්පෙන්න පුළුවන්. ඔබ හුඟා කනගාටු වෙන අනේ බලන්න මේ අද බුදුනුත් වැඳලා මේ එළියට බැස්සේ පහනක් පත්තු කළ මේ එනකොටම මේ තාප්පේ හැප්පුණ නේද කියලා. පින්නතුනේ ඇත්තටම මේ මොකද වෙලා තියෙන්නේ? ඔබ වාහනේ එළියට ගත්තනම් පාරේ ගිහිල්ලා තවගෙන උට හැප්පෙන්න තිමි තවස්තාව මේ. ඒක වළක්වන්න තමයි මේ ගෙදර තාප්පේ හැප්පිලා නැවතුෙ මේ. යථාර්ථයේ පින්නතුනේ මේ වගේ සෝභවාදීව ජීවිතේ හිතන්න. මෙහෙම නොහිතුවොතින් අපට අපේ ජීවිතේ හැමදාම අපි ඇඬු කඳුලෙන් තමයි ඉන්නේ. ඒ නිසා ඔබ නිතරම පින් දහම් කරනකොට, ඔබ කුසලෙන් ශක්තිමත් වෙනකොට කුසලයේ විසින් ඔබට දෙන්න පුළුවන් රැකවරණ ඒ පැත්තෙන් දෙන ඔබට. හැබැයි පින්තුනි සරල පින්කම් කළ විතරක් බෑ. අපි මාසෙකට සැරයක් හාමුදුරන්ට දානෙ දෙනවා කියලා විතරක් බෑ. අපි කඩන පින්කමට රුපියල් 100ක් දෙනවා 1000ක් දෙනවා අපි පිරිකරක් බාර ගන්නවා කියලා. පින්තුනි ඒ පින්කම් ගෑවෙන්නවත් නැහැ. මහවැලි ගඟ උඩින් පොල් කැඳක් ගියා වගේ. පින්තුනි ඊට වඩා ප්‍රබල පින්කම් කරන්න හොඳට සිල්වත් ජීවිත ගත කරන්න. දවසට විනාඩි 10ක් හරි මෛත්‍රී භාවනා කරන්න. අනිත්‍යතාවයෙන් මෙනෙහි කරන්න. අනිත්‍යය කරන පින්කම් වලට අත ගහන සාංගික දානවලදී තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ දාන ගෙවල් තියෙනව ලියා ගන්න දිනෙත් එක්ක. ලියාගෙන ඒ ගෙවලට සහභාගි වෙන්න. වතුර බෝතල් ටිකක් හරි අරන් යන්න පුළුවන් නම්. කෙහෙල් ලැබරියක් හරි අරන් යන්න. ඇපල් ගෙඩි දෙකක් හරි ගිහිල්ලා තියලා ඒකට සහභාගි වෙන සාදු කියලා. පින්කමකදී පින්නතුනි පොඩි දෙයක් හරි ගෙනලා පූජා කරන්න සබන් ගැටියක් හරි ඇති. දැන් ওই බුරුමේ සියමේ කාම්බෝජ වගේ අය ඉන්නවා පින්කමක් කරනකොට පින්නතුනි හැම කෙනෙක්ම පොඩි පිරිකරක් හරි ගේනවා. අඩුපාඩු මලක් හරි ගේනවා. ගෙනලා පූජා කරනවා. හැම කෙනෙක්ම නිතරම දෙයක් පූජා කරන්න බලාගෙන ඉන්නේ. හැබැයි අපේ ලංකාවේ පින්නතුන්ගේ ලක්ෂණය මොකද්ද? ලංකාවේ පින්නතුන් හිතන්නේ පූජා කරනවා ලොකු දෙයක් පූජා කරන්න ඕන. පොඩි දෙයක් පූජා කරොත් ඉතින් හොඳ නෑනේ එච්චර කියලා හිතන්නේ. නමුත් පින්නතුනි පොඩි දෙයක් හරි පූජා කරන්න. ටික ටික හුරු කරන් දරුවෝ එද්දි සබන් කැටියක් අරගෙන එලා පූජා කරන්න හාමුදුරන්ට. හාමුදුරන්ටමනේ බුදුහා මලක් හරි ගෙනල්ලා පූජා කරන්න. හැබැයි මේ පින්නතුන් කියන්නේ අපිට හොනට පූජා කරනවා කියලා. එහෙම එකක් නෑ පින්නතුනි. Tamanට කුසලයේ වැදෙන විදියට අපිට බැරි නම් බුදුහාඳුර වෙනුවෙන් පහනක් හරි මල් ටිකක් හරි හැමදාම එනකොට තමන්ගේ වත්තෙන් මල් ටිකක් හරි නෙලාගෙන එන්න. වත්තේ නැත්තම් මගදී හරි නෙලාගෙන වෙල පූජා කරන්න. එනිසා හැකිතාක් දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න පින්කම් වලින් මනස ලස්සන කරගන්න. දැන් අපි කිව්වා ජීවිතේ සාර්ථක වන්න මෙලොව වශයෙන් කාරණා හතරක් කරන්න ඕන කියලා නේද? මතකද? හතර. ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සදාචාර. ඊළඟට ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න ඕන. දාන සීල භාවනා. පින්නතුනි බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා මෙන්න මේ ටික විතරයි අපේ බෞද්ධ ජීවිතය කියලා කියන්නේ. මේක තමයි බෞද්ධයාගේ උපරිමය කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා. ඒ හිතනම විතරක් නෙවෙයි ඒ අය බොහෝ දෙනෙක් කියනවා පන්සලෙත්, පල්ලියෙත්, කෝවිලෙත් දැල්වෙන්නේ එකම පහනයි කියලා. පින්නතුනි මේ කතාව ඇත්තද? මේ කතාව ඇත්තද? පන්සලෙත් පල්ලියෙත් කෝවිලෙත් දැල්වෙන්නේ එකම පහනද? පින්නතුනි අර මුලින් කියපු කාරණා ටික විතරයි නම් යම් කිසි දෙයක් දන්නේ එයාගේ දර්ශනය අනුව හරි. එහෙනම් පන්සලෙත් කෝවිලෙත් පල්ලියෙත් දැල්වෙන්නේ එකම පහන තමයි. නමුත් පින්නතුනි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ පන්සලෙත් පල්ලියෙත් කෝවිලෙත් පාතු කරන්නේ දැල්වෙන්නේ එකම පහන බව නොකියන්නයි. ඒ නිසා තමයි බුදුහාමුදුර බුද්ධත්වයට පත් වෙලා දේශනා කරපු පළවෙනි ධර්ම දේශනම දේශනා කරේ පුබ්බේ අනුනුස්සතිසු ධම්මේසු චක්කුං උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විඤ්ඤා උදපාදේ ආලෝක උදපාදේ කියලා. මට පෙර නොඇසු විරු ධමයක් පහළ වුණා. ලෝකෙ වෙන කිසිඳු දර්ශනයකට ආගමකට විෂයපත් නොවෙච්ච සුවිශේෂී දෙයක් බුදුහාමුදුරන්ගේ ඥානයට පහළ වුණා කියලා. අන්න ඒ දේ මොකද්ද පින්නතුනි? එහෙනම් බුදු දහමේ තියෙන සුවිශේෂත්වය මොකද්ද? බුදු දහමේ තියෙන සුවිශේෂත්වය මොකද්ද? මොකද්ද බුදු දහමේ කියන අනිත්‍යතාවය? අනිත්‍ය දුකනාත්ම කියලා මෑණි කෙනෙක් කිව්වා. හරි, ඒක උත්තරේ හරි, බොහොම හරි. හැබැයි බුදු දහමේ කියන අනිත්‍යය මොකද්ද? පුළුවන් නම් කෙනෙක් කියන්න ඔබ මෙතෙක් අහපු බණ වලින් උපරිම බණ ටික මතක් කරගෙන කියන්න පුළුවන් නම් අනිත්‍යය මොකද කියලා. මේක හරියට දැන නොගෙන පින්නතුන අද මෙතනින් නැගිටින්න එපායි. අනිත්‍යතාවය කියන එක හරියට දැනගෙන තමයි අද මෙතනින් නැගිටින්න ඕනේ. නැත්නම් පින්නතුනි අපේ මනස ලෝකෙ ඉපදිච්ච එකේ තේරුමක් නැහැ. ඒක දැන නොගත්තොත් ඔබ ඇත්තටම බෞද්ධයෙක් වෙලා නැහැ. ඒක දැන නොගත්තොත් පින්වතුනි කිව්වට මනාප වෙන්න එපා. ඔබ ලෝකේ බුදුහාඳුරු කෙනෙක් පහළ වුණාද කියලා දන්නේවත් නැහැ. එහෙනම් මොකද අනිත්‍යතාවය කියලා කියන්නේ? උදාහරණයක් කියන්න බලන්න. හටගත් දේ නැති වෙනවා කියනට උදාහරණයක් මට කියන්න. උදාහරණයකින් කියන්න. උදාහරණයකින් කියන්න. වැරදුනට කමන්නේ. වැරදුනට හාස්‍ය දෙලක් කරන්න අපි කවුරුවත් දන්නේ නැත්නම් අපි ඉගෙන ගන්න ඕනේ ඒකයි. සාමාන්‍යයෙන් පිනතුනේ මේ පිනතුන් හිතන උත්තරේ මම දන්නවා. ඊට වඩා වෙනස් උත්තරයක් නම් ඔබ අනිවාර්යයෙන්ම කියනවා. මම දන්නවා නිවැරදි උත්තරේ නම් ඔබ කියනවා අනිවාර්යයෙන්ම. ඔබ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අනිත්‍යතාවය කියලා කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා කියල එක නේද? ඔබ ඒක නේද හිතන් ඉන්නේ? වයසට යනවා, මේ ගොඩනැගිල්ලෙන් කවදා හරි කැඩිලා යනවා, ඔබේ ශරීරය වයසට යනවා, මරණයටපත් වෙනවා, අලු දූවිලි වෙනවා, මේ ලෝකෙ කවදා හරි සම්පූර්ණ විනාශ වෙලා යනවා, මේ ලෝකෙ ඉරවන හතක් පහල විනාශ වෙනවා. මේකනේ අපි අනිත්‍යතාවය කියලා හිතාගෙන ඉන්නේ නේද? මීට වඩා වෙනස් උත්තරයක් ඔබ දන්නව නම් කියන්න. පින්නතුනි මේක තමයි විපරිණාමය කියලා කියන්නේ. මේක ඇත්තටම අනිත්‍යතාවෙන් නෙවෙයි. මේ විපරිණාමය කියන එක බුදුහාඳුර තේරුම් ගත්තේ කවද්ද? බුදුනාට පස්සේද? බුදුනාට පස්සේ නෙවෙයි. අර චන් නැමතියගෙන් ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් දැකලා අහලා දැනගත් වෙලාව තමයි මේක තේරුම් ගත්තේ. මේක තේරුම් ගැනීම ගිහිගෙන් නික්මන හේතු වුණා. හැබැයි මේක නෙවෙයි බුදුහාඳුර බුදුනට අවබෝධ කරගත්තේ. බුදු දහමෙන් කියන අනිත්‍යතාවය මොකද්ද? පින්නතුනි බුදු දහමෙන් කියන අනිත්‍යතාවය කියන්නේ මේ හේතු ටිකක් තියෙනකොට හේතු ටිකේදී යම් කිසි දෙයක් හටගන්නවා. ඒ හේතු ටික නැති වෙනකොටම නිරුද්ධ වෙනවා. මම උදාහරණයක්වත් එක්ක කියන්නම්. දැන් මේ මල කැඩිලා බිඳලා යනවා, මේ ගොඩනැගිලි කැඩිලා යනවා කියන එක විපරිණාමයක අනිත්‍යය. මගේ මේ ශරීරය වයසට යනවා, දත් ටික ටික හැලෙලා යනවා, කුදු වෙනවා, හැරමිටි වෙනවා, මොහොම පාත් වෙනවා, මැරෙලා යනවා, දුවිල වෙනවා. ඒක විපරිණාමයක් වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. නමුත් විපරි අනිත්‍ය කියන්නේ පිනුතුනේ මෙන්න මේ උදාහරණයක් එක බලන්න. මෙන්න මේ ශබ්දය බලන්න ඔබ දැන්. ඇහුණත් ශබ්දේ. මෙන්න මේ ශබ්දේ ඇහෙන්න කලින් පිනුතුනේ මේ ශබ්දේ තිබ්බද මෙතන? ශබ්දය ඇහුණට පස්සේ ඉතුරු වෙලාද තියෙන්නේ මේ ශබ්දේ මෙතන? නෑනේ. Taman අහන්න කලින් මේ ශබ්දේ තිබෙන්නේ නෑ. ඇහුවට පස්සේ පොඩ්ඩක්වත් ඉතුරු නැතුව එතනම නිරුද්ධ වෙලා යනවා. ඔබ මූණ බලන කණ්ණාඩියක් ළඟට යන්න බලන්න. ඔබ නිතරම යනවනේ නේ. දැන් අදත් එන්න කලින් ගිහිල්ලා නේ. ඇවිල්ලා ඉන්න මේ නේද? ඔබ කණ්ණාඩිය ළඟට යනකොට කණ්ණාඩි ළඟට යන්න කලින් ඔබේ පින්තූරය, ඔබේ ඡායාව කණ්ණාඩියේ තිබ්බද? ඔබ කණ්ණාඩිය ළඟට ඉවත් වුණාට පස්සේ ඒ කණ්ණාඩිය ඉතුරු වෙලාද තියෙන්නේ? ඉතුරු වෙලා නැහැ. ඒ නිසා යන්න කලින් තිබ්බෙත් නැහැ, අයින් වෙනවත් එක්කම ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි පින්තුණි. අස්මින් සති දං හෝති, අස්මින් අසති ඉදන්න හෝති, යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා කියන්නේ. හේතුන්ගෙන් හටගත්තනම් හේතු නැති වෙනකොටම නිරුදුනා කියන්නේ මේකයි. අඹ ඇටේ නිසා අඹ ගහ හැදුනා, අඹ ගහ බිඳිලා යනවා. ඒ කතාව පිනතුණු විපරිණාම. මේක ලෝකේ තේරුම් ගන්න තියෙනවා. අන්න ඒක විතරක් අනිත්‍යතාවය කියලා තේරුම් ගන්න ඉන්න අය තමයි කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල් වෙන්නේ එකම පහන කියලා. නමුත් පිනතුණි බුදු දහමේ කියන්නේ මේ පහන කතාව නෙවෙයි. බුදු දහමේ කියන්නේ අපි යම් තා ජීවිතය අධ්‍යක්ෂයෙන් ලැබුවා නම් අපි අධ්‍යක්ෂයෙන් ලබන්නේ කොහොමද පින්නතුනි? අපි ජීවිතය අධ්‍යක්ෂයෙන් ලබන්නේ කොහොමද? ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් පහස ලබලා, හිතට අරමුණු ඇවිල්ලා. මේ ලබන සියලුම අරමුණු වල ස්වභාවයක් පින්නතුනි මේ ශබ්දයේ ලක්ෂණය වගේමයි. කණ්ණාඩිය ළඟට යනකොටම රූපේ ඉතුරු නැතුව නැති වෙලා එතනම නිරුද්ධුණා වගේ තමයි. අපි ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් ගන්න ඝන සුවඳ, මේ ඉන්ද්‍රිය හයෙන් ගන්න මරුණෝල් ස්වභාවය මේකයි. මේක පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් පින්නතුනි මේක හටගෙන නිරුද්ධුණාට අපේ හිතේ මොකක්ද ඇති වෙන ලක්ෂණය? අපි දන්නවද මේක? කවුරු හරි අපිට බැන්නොත් දැන් අපි කියමු දැන් මෙතන බණ කියද්දි දැන් මේ පිනුදුගේ හිත හොඳට දැන් සතුටින්නේ තියෙන්නේ නේද? මේ ඇත්තට ජීවිතේ ලොකුම අනතුරක් කරපු කෙනේ. ලොකුවට බැනපු කෙනෙක් දැන් මෙතනට ආවයි කියමු. ආපු ගමම මොකද වෙන්නේ දැන්? දැන් ලස්සන වෙලා දැන් ඉන්නේ මුහුණත් ලස්සන වෙලා දැන් කැමරාවක් එහෙම හයි කරලා දිනුනොත් දැන් මොකද මුහුණට වෙන්නේ? හොඳට පේනවා දැන් වෙනස වෙච්ච හැටි නේ. දැන් පේනතුනේ මොකද මේ වෙන්නේ? අර නිරුද්ධ වෙච්ච අතීතය තාම හොල්මන් කරන එක නිරුද්ධ වෙලා නැහැ අපේ. බලන්න පිනුතුනේ මේ උදාහරණය හොඳට බලන්න. කණ්ණාඩියක් ළඟට අපි යනවා. අපිත් එක්කම අපේ ගෙදරින් ඉන්න බලු පැටිය, සුරතල් බලු පැටියත් අපි කණ්ණාඩිය ළඟට එක්ක යන පෝසත් එක්ක යනවා. අපි කණ්ණාඩිය ළඟට යනකොටම අපි දන්නවා කලින් මේක ඇතුණු එකක් නෙවෙයි, ඒවල මැතුණු දෙයක් අපි අයින් වෙනවත් එකමයි වුණා කියලා. නමුත් අපි එක්ක යන පෝස හෝ බලු පැටියා මොකද්ද හිතාගෙන ඉන්නේ? එයා හිතන්නේ යන්න කලින් මෙතන පෝසෙක් හරි බල්ලෙක් හරි හිටියේ කියලා. ඒ විතරක් නෙවෙයි අයින් වුණත් එයා හිතන්නේ බල්ලා හරි පෝස හරි ඉතුරු වෙනවා කියලා. අර අපි බැනපු කෙනාගේ බැනුම තාම ඉතුරු කරගෙන ඉන්නවනේ. අන්නේ ඉතුරු කරන් ඉන්න වගේම තමයි පිනතුනේ අර සතා අර ඉතුරු කරගෙන පහුරු ගානවා, පිටපස්සට ගිහිල්ලා බලනවා, බුරනවා, විරිත්තනවා, උගාක් දේවල් කරනවා. නමුත් පිනතුනේ අපට අපි දැකපු කණ්ණාඩියේ පින්තූරයට කවුරු හරි ගහයි බණේ ඒක දැන් ඉරල තියේයි, මගේ කණ්ණාඩි පෙන්ච රූපයේ කරාබු දෙක දැන් කවුරු හරි යනකොට ගලා ගලවගෙන ඉඳීද දන්නේ, මගේ කොණ්ඩේ අවුල් කළද දන්නේ, දාගෙන හිටිය කණ්ණාඩි දෙක ගලවගෙනද දන්නේ කියලා එහෙම අපට සිතුවිල්ලක් තියෙනවද හිතේ? අපට සිතුවිල්ලක් නැහැ. ඇයි නැත්තේ අපට? අපි ප්‍රඥාවෙන් දකිනවා. අපි අය බලලා නෙමෙයි දෙන්න ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරලා වහනකොටම ලයිට් එක ඕෆ් වෙනවා කියලා ඔබ පරේක්ෂණ කළද තියෙන්නේ? ඔබ කවදා හරි පරීක්ෂණ කළද තියෙන්නේ? සාමාන්‍යයෙන් අපි ඉතින් අර ඇඟිල්ල තියලා බලනවා බටන් එකනේ. සාමාන්‍යයෙන් අපි නිතර නිතර බලන්නේ අපි නුවණෙන් අපි දකින්නේ ඒක. අපි නුවණ නිසා පින්නුතින අපිට කවදාවත් ෆ්‍රිජ් එක කියන්නේ දැන් ලයිට් එක පත් වෙලා තියද්දී දැන් අපරාධේ කරන්ට් එක පිච්චෙනවා කියලා අපිට කවදාවත් දුකක් නැහැ. ඒ අපි පින්නුතින ප්‍රඥාවෙන් දකින නිසා අන්න ඒකම තමයි පින්නුතුනි. අපි යම් තාක් ජීවිතයේ දේවල් දැක්කනම් යහුවනම් ඒ හැම දෙයකමත් යථාර්ථය අර කණ්ණාඩි ළඟට ගිහපු පින්තූරේ වගේ එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? අපි නිරුද්ධ වෙච්ච අතීතය අපි දැන් හිතේ ගන්නවා. මෙන්න මේකයි අවිද්‍යාව, මෙන්න මේකයි දුක, මෙන්න මේ සිතුවිල්ල තියෙනකම් පින්නතුනේ අපි දුකෙන් ඉන්නේ. අපි හුඟක් උගත් ගන්න තියෙන පුළුවන් මෙන්න මේ සිතුවිල්ල අඩු වෙන විදියට පින්නතුනේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සපුරන්න. මෙන්න මේක හිතන බලන ප්‍රමාණය බුදුහාමුදුරුවෝ දේශනා කළා. ප්‍රඥාවෙන් යම් කිසි කෙනෙක් බලනවා නම් අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්න තියෙන මොකද්ද? පංච උපාදාන ස්කන්ධය. රූප වේදනා සංඥා සංඛාර විඥාන. ඔබ බුද්ධිමත් කෙනෙක් නම් ඔබ අවංකව අනිත්‍යය Tamanට බුද්ධිමත් කෙනෙක් කියලා දකින්නට කියනවට අහනවට කැමති නම් මොකද කරන්න ඕන? මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳ පුළුවන් තරම් ධර්ම දේශනා අහන්න, පොතපත කියවන්න, ලිපි ලේඛන කියවන්න. ඒ අවබෝධය ලැබෙච්ච ප්‍රමාණික ප්‍රඥාවෙන් ඊළඟ කාරණා දෙක ඊබේම වෙනවා. අවිද්‍යාවයි භව තණ්හාවයි දිනු වෙනවා. ප්‍රඥාවන්ත කෙනෙක් තමගේ නුවණින් දුරු කරන්න ඕන නම් දුරු කරන්න තියෙන මොකද්ද? දුරු කරනව නම් දුරු කරන්න තියෙන මොකද්ද? අවිද්‍යාවයි භව තණ්හාවයි. අවිද්‍යාව කියන්නේ මෙන්න මේ මෝහය, භව තණ්හාව කියන්නේ භවයට තියෙන ආසාව. කණ්ණාඩි රූපේවලිය තියෙන එකල දැක්ක ගමන්ම ආයි ආසාව නැති වෙන්න කියලා අනිත්‍ය වශයෙන් මෙනේ කරන්න අවශ්‍යද? අනේ කණ්ණාඩි රූපේ බිඳිලා යනවා මං අයින් වෙනකොටම නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා කියලා ඇස් දෙක පියාගෙන මෙනේ කරන්න අවශ්‍යද? අර අවබෝධය ලැබෙනවත් එක්ක කිනුත්නි ඔක්කොම ලැබිලා තියෙනවා අපිට. මෙන්න මේකයි පිනතුනේ ප්‍රඥාවේ තියෙන ලක්ෂණේ. ඒ නිසා ප්‍රඥාව ඇති වෙන විදිහට අර කාරණා මුලින් කියපු කාරණා හතර හැකියාවක් දිනු කරන්න. අන්න ඒ සඳහා පිනතුනේ නුවණින් වඩන්න ඕන නම් වඩන්න තියෙන කාරණා දෙකයි. මොනවද ඒ දෙක? සමතයයි විදර්ශනාවයි. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන නම් අවබෝධ කරගන්න තියෙන කාරණා පහයි. මොනවද පහ? පංච උපාදාන ස්කන්ධය. ප්‍රඥාවෙන් දුරු කරන්න ඕන දුරු කරන්න තියෙන කාරණා දෙකයි. මොනවද ඒ දෙක? අවිද්‍යාවයි භව තණ්හාවයි. බොහොම හොඳයි. ප්‍රඥාව වඩන්න ඕන නම් වඩන්න තියෙන කාරණා දෙකයි සමතයයි විදර්ශනාවයි. සමතය කියන්නේ විසිරෙනාසිත එක්තෙන් කරගන්න, විදර්ශනාවෙන් අනිත්‍ය තමයි බලන්න. ප්‍රඥාවෙන් සාක්ෂාත් කරන්න ඕන නම් සාක්ෂාත් කරන් තියෙන්නේ කාරණා දෙකයි. මොනවද ඒ දෙක? විද්‍යාවයි විමුක්තියයි. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන නම් අවබෝධ කරගන්න තියෙන්නේ කාරණා පහයි. මොනවද ඒ පහ? පංච උපාදානස්කන්ධය. ප්‍රඥාවෙන් බැහැර කරන්න ඕන නම් ප්‍රහින කරන්න ඕන නම් ප්‍රහින කරන්න තියෙන්නේ කාරණා දෙකයි, අවිද්‍යාව භව තණ්හාවයි. ප්‍රඥාවෙන් වඩන්න ඕන නම් වඩන්න තියෙන කාරණා දෙකයි. මොනවද ඒ දෙක? සමති දර්ශනා දෙක. ප්‍රඥාවෙන් සාක්ෂාත් කරන්න ඕන නම් සාක්ෂාත් කරන් තියෙන කාරණා විද්‍යාවයි විමුක්තිය කාරණා දෙකයි. පින්නතුනි මෙන්න මේකෙන් දියුණු වෙන පින්නතුනි තමන්ගේ සතුට අභ්‍යන්තර ජීවිතයේ තියෙන්නේ. සතුට සොයාගෙන බාහිරට දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපි සතුට සොයාගෙන පින්නතුනි උදේ හවස මග සොට රස්තියාදු වෙනවා අපි. ආයතන ගානේ රස්තියාදු වෙනවා අපි සතුට හොයාගෙන. මොනවද ආයතන? චක් ආයතනේ ඇසනෙමෙති ආයතනේ පස්සේ දුවනවා ගිහිල්ලා බලාගෙන ඉන්න රූපයක් එනකම්, හොඳ රූපයක් එනකම්, රූපాయని දාලා හරි ඉන්ටර්නෙට් එක ළඟ හරි පාරයින්ට වෙලා හරි චක් ආයතනේමෙති ආයතනේ ළඟ රස්තියාදු වෙලා ඉන්න හොඳ රූපයක් එනකම්, කන ළඟ ඕබ රූපයක් අහන්න හරි මොකක් හරි අහන්න හරි කන ළඟ රස්තියාදු වෙනවා. නාසය ළඟ, දිව ළඟ, මේ ආයතන හය ළඟ පිනතුනි අපි රස්තියාදු වෙනවා. පින්නතුනි මෙන්න මේ අවබෝධය ලැබීමත් එක්කම අපි මේ චක්කායතන ආයේදී ඉන්ද්‍රිය ළඟ ආයතන ළඟ රස්තියාදු වෙන ගතිය අඩු වෙනවා. ජීවිතයේ තියෙන පින්නතුනි අභ්‍යන්තරේ ඇතුලේ මහා උතුරාගේක සතුටකින් පින්නතුනි යා හැමදාම ඉන්නවා. එයාට ජීවිතේ ලස්සනම දවස කවද්ද? යාට ලස්සනම දවස තමන්ගේ ජීවිතේ මෙතෙක් තිබෙච්ච ලස්සනම දවස අද දවස. හැමදාම අවදි වෙන්නේ ලස්සනම දවස දකින්න. යා දිනපතාම වයසට යනවා. දිනපතාම කොණ්ඩේ සුදු වෙනවා, හැරමිටිය කරා ලං වෙනවා, ජීවත් වෙන දින ගාන ටිකෙන් ටික අඩු වෙනවා. නමුත් ඒව කොච්චරේ පැතර ගැප් වෙනතුනි එන්න එන්නම ජීවිතේ සතුට පැත්ත වැඩි වෙනවා යාගේ. පින්නතුනි මෙන්න මේ සඳහායි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. මෙන්න මේකයි බුදුදහමේ කියපු අනිත්‍යතාවය. නම් මොකද්ද? මේ ලෝකය කලින් තිමුණු ලෝකයකට නෙවෙයි අපි ආවේ. අපි ඇස් කන නාසය ඉන්ද්‍රිය වලින් ලෝකේ නිර්මාණය කළේ. ඒ ලෝකය තමයි පංච උපාදානස්කන්ධ ලෝකය. ඒ ලෝකයේ ඇතිවීම නැතිවීම දැක්කනම් පින්නතුනි දකින්න අනිත්‍යතාවය දකින්නවා. අනිත්‍යතාවයේ දකින්න ඒ නිසා ඇතිවන දුක දන්නවා. ඒ නිසා තමන්ගේ වසඟයක පවත්වන්න බෑ කියන අනාත්මතාවය දකිනවා. දකින්න පින්නතුණියගේ ජීවිතයේ වෙනද තමන් බය වෙච්ච, තමන් අහන්න අකමැති වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන තමයි තමන්ගේ ජීවිතයේ හොඳම මිතුරන් තුන් දෙනා. දවසට වැඩිපුරම මතක් වෙන මේ තුන් දෙනා. මේ තුන් දෙනා යාළුවෝ තුන් දෙනෙක් එදාට. එදාට හතුරෝ නෙවෙයි. මේ යාළුවෝ තුන් දෙනෙක් පැත්තකින් ඉන්නකොට අනිත් පැත්තෙන් තව යාළුවෝ තුන් දෙනෙක් ඉන්නවා. කවුද? බුද්ධ, ධම්ම, සංඝ. තමන්ගේ ජීවිතයේ දවසට වැඩිපුරම මතක් වෙන බුදුහාඳුරෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, අනිත් පැත්තෙන් අනිත්‍ය දුක අනාත්ම ගැන එන්න එන්නම ජීවිතේ පිණුතුනි තමන් තෘප්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ධහම යම් කෙසේ කෙනෙක් දකිනවා නම් යෝචේ වස්ස සතන් ජීවේ අපස්සන්දම්ම මුත්තමං ඒකහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේ දර්ශනේ නැතුව අවුරුදු 100ක් ජීවත් වෙන කෙනාට වඩා මේ දර්ශනේ ඇතුව එක දවසක් ජීවත් වෙන කෙනාගේ ජීවිතය උතුම් ජීවිතයක් වෙනවා, වටිනාම ජීවිතයක් වෙනවා. ඔබේ ජීවිතේ පිනතුනි උපරිම වටිනාකම ලබා දෙන්න. පිනතුනි වයසට ගියා කියලා ඔබේ ජීවිතයේ වටිනාකම අඩු වෙන්නේ නැහැ, බය වෙන්න එපායි. බුදුහාඳුරන්ගේ කාලේ මේ අවබෝධය ලබාගත්ත සමහර වයස කීයද? අවුරුදු 7දී. සමහර අවුරුදු 16දී. සමහර අවුරුදු 20දී. සමහර අවුරුදු 40දී. සමහර අවුරුදු 50දී. 60දී. බකුල හාමුදුර අවුරුදු 80 දී රාධා හාමුදුර සෝනා මෙහෙණිය මේ අවබෝධය ලබාගත්තේ අවුරුදු කීයේද? වයස අවුරුදු 120 දී පෙනුතුන. අවුරුදු 120 දී මහාන වෙලා රෑනිදි වරාගෙන ගස්වල අතුවල එල්ලීගෙන පහරේම චතුර එල්ලීගෙන සක්මන් කරමින් මේ අවබෝධය ලබාගත්තා. 120 වෙන කෙනෙක් නෑනේ නේද මෙතන කවුරුවත් නේ? අපිට වඩා ඔක්කොම බාලයනේ නේ. අපි කාගෙත් වගේ ආච්චි කෙනෙක් තමයි, අම්මා කෙනෙක් වගේ තමයි. රාධා හාමුදුරුවොත් එහෙමයි. ඔබට ඒ සඳහා තියෙන ඕන පිනුතුනේ සූසුකම් දෙකෙන් ප්‍රධාන වශයෙන්. එකක් අවංකකම තියෙන්න ඕන. අනිත් එක ප්‍රඥාව තියෙනට ඕන. අවංකකම ප්‍රඥාවේ තියෙනවා නම් පිනුතුනේ ආනන්තරය කර්ම හැර ජීවිතේ ඕනෑම වරදක් ඕනෑම කර්මයක් ජය ගන්න පුළුවන් මේ ධර්ම චක්‍රේ. ඒ නිසා තමයි අඟුලිමාල හාමුදුරෝ සිය ගණනක ජීවිතම් ඝාතනය කළ ලබා කරපු අකුසලිය ඒ අකුසල චක්‍රය ධර්ම චක්‍රෙන් ජයගත්තා. ඒ හැකියාව තියෙනවා බුදුහාමරණ ධර්ම තුළ. ඒ සඳහා උපරිම උත්සාහ කරන්න පිනතුනි. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. පිනතුන් බොහෝ දෙනෙක් මේ දේශනාවට සහභාගී වෙලා පුරා විනාඩි 90ක් ධර්ම ශ්‍රවණය කළා. ඔබ හැම දෙනාටම බොහොමත්ම පිං. මෙතෙක් වේලාවක් මේ ධර්ම ශ්‍රවණය කිරීම ගැන ඔබ වටිනා දෙයක් අරගෙන මෙතනින් නැගිටින්න. නිකන් මේක දාලා වාඩි වෙලිනකොට හොඳට බණ අහලා මේක පොඩක් වෙති මිච දෙයක් දාලා නැගිටිනවා වගේ නැගිටින්න එපා. මේක අරගෙන ඔබ නැගිටින්න, මේක හිතේ තියාගන්න, දිනපතාම මේ ධර්ම කරුණ මෙනෙහි කරන්න. මේ ධර්ම කරුණ ඔබේ දන්නයටත් කියලා දෙන්න, දරුවන්ට කියලා දෙන්න, ඥාතිනොත් මේ ධර්ම තුල හික්ම අනුසහ කරන්න. ඒ දරුවන්ට කරන ලොකුම උපකාරය මේක පිනතුනි. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. අද මේ පින්කම සිදු කිරීමෙන් පිනතුන් විශේෂයෙන් බලාපොරොත්තු වන ආකාරයට මේ මියගිය ඥාතිවරුන් වන කෙලිය සෝමාවතී මෞතුමිය, සල්මන් පෙරේරා පියතුමා, TSJ ශේකර සාමිපුර සෑතුළු, මේ මියගිය සියලුම ඥාතිහු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ජයසේකර මාතාවගේ මෑණියන්ගේ දෑබර ඥාතින් ඇතුළු ඒ වගේම ආදරින් දරුවන්ට ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටම ආශිර්වාද වේවා. අද විශේෂයෙන් නම් සඳහන් කරපු මියගේ ඥාතින් ඇතුළු පින්කමට සහභාගී වෙච්ච ඔබ අප හැම දෙනාගේම නමින් මියගේ යම් ඥාති මිත්‍රාදීන් වෙත්නම් පින් බලාපොරොත්තු වෙන. ඒ හැම දෙනාම මේ පින් සූපත් වෙත්වා. මේ පින් සූපත් විය හැකි යම් තාක් සත්‍යම් මේ විශ්වයේ පොතන පොව වෙත්නම් ඒ හැම දිනමත් මේ පින දැක සතුටු සිතින් පින් අනුමෝදන් දෙත්වා. ඒ හැම දිනාගේම සසර ජීවිතය සුවපත් කරගනිත්වා කියන ප්‍රතිමෙන් අපි මියගේ ඥාතින් පුණ්‍ය අනුමෝදනා කරමු. හිතන්නේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හිතන්නේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සත්කරගත් මේ සියලු පින් සම්මන් දෘෂ්ටි දෙවෙනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රටේ සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් වනේ ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවෙනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහෙත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස්කරගත් මේ උතුම් පින්කම තුලින් ජනිත කරගත් පුණ්‍ය ඵලයන් සංසයෙන් පින තුන හැම දිනාටම මෙවැනි පින්කම් සිදු කරන්නට අවවාදන් සාසනා කරන ගෞරවනීය අපේ හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ, ඒ වගේම කොටපල උපාලි හාමුදුරන් වහන්සේ, ඒ වගේම අපේ අනිකුත් ස්වාමීන් වහන්සේ, සමිඳිදිර ස්වාමීන් වහන්සේ ඇතුළු සුගතිදිර ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සියලුම ස්වාමීන් වහන්සේලා සිදු කරන අධ්‍යාපනික ආධ්‍යාත්මික කටයුතු සඵල කරගෙන උන්වහන්සේලාගේ ශාසනික ජීවිත සඵල කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. රැස් කරගත් මේ උතුම් පින් හැමයන් අනිසංසයෙන් පින තුනේ හැම දිනාටමත් දූ දරුවන් හැම දිනාටමත් මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. ජීවත්වන කාලයේහි සසුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා හන්තු සම්දේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.